සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදම් ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අනුපුන්දේන මේ ධාවි ථෝකථෝඛං කනේ කනේ කම්මාරෝ රජ තස්සේව නිද්දමේ මල මත්තනෝති සදහවත් වාසනාවන්ත පින්තුනි සංවැලිහි මෛත්‍රී විහාරස්ථානයේහි මාසිකව සිදු පෙරෙන සීලවැඩ සටහනටයි පින්තුන් සහභාගී වන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම කරුණවල තියෙන අනුපූර්ව ප්‍රතිපදාවයි අද අප සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ බුදුහාඳු වාරක් පහරාදකේ නසුරේන්ද්‍රට දේශනා කරනවා මේ මහා සාගරය ටිකෙන් ටික ගැඹුරට යන්නේ අනුකුබ්බ නින්නෝ අනුකුබ්බ පොනෝ අනුකුබ්බ පබ්බහරෝ මහා සාගරේ වෙරළේ පටන් ටිකෙන් ටික තමයි ගැඹුරට යන්නේ අන්නේ වගේ තමයි නාහම් බෙක්කවේ ආදිකේනේව අඤ්ඤාරාධනං වදාමි කියලා කියනවා මේ ධර්ම මාර්ගයේ ආරම්භයේදී මේක පාර ගැඹුරට යන්නේ නැහැ. ඒක පාර නිවන කියන්නේ නැහැ. මේක අනුපිළිවෙලින් ටිකෙන් ටික කියන්නේ කියලා. බුදුදහමේ තියෙන මේ ලක්ෂණ නිසාම ශ්‍රාවකයන් බොහෝ දෙනෙක් කැමතියි කියලා සඳහන් කරන මේ ශාස්ත්‍රීය සිත්තලව වාසය කරන්න කියලා. අසුරයන් කියලා සත්ත්ව වර්ගයක් ඉන්නවා. ඒ සත්ත්වයා මහා සාගරයට ඇලුම් කරන එක හේතුවක් තමයි. ඒ සාගරයේ තියෙන ක්‍රමානුකූලව යන ගැඹුරු බව නිසා. අන්නේ වගේ තමයි මේ ශාසනයටත් බොහෝ දෙනෙක් කැමති මේ ශාසන එකපාර ගැඹුරු දෙයක් කියන්නේ ටිකෙන් ටික ගැඹුරට යන්නයි මේ කියන්නේ. ඒතොර බුදුදහම තුළ බුදුහාමර දේශනා කරපු ධර්මයේ තුළ අපට මේ ප්‍රායෝගික කරන තියෙන වැඩ පිළිවෙල ටිකෙන් ටික ගැඹුරට යන දෙයක්. හැබැයි ගැඹුරට යන එක ගැඹුරක් තිබ්බට අපි එකපාර ගැඹුරට නොගියට අපි ගැඹුරට යන්නටත් ඕන මේක. සමහර අය ජීවිතේ ඕනෑම වයසකදී ආවම කියන්නේ අපට ඒ සරල ටිකක් තමයි කියලා. නේද? ඒ දිනදා ගෙදර ජීවත් වෙන්න පුළුවන් දේවල් ටිකක් සතුටෙන් ඉන්න විදිය, ගෙදර දොර වැඩ කටයුතු පහසුවෙන් කරන ක්‍රමයක් කියන කියලා බොහෝ දෙනෙක් කියන්නේ නේ. පින්නතුනේ එහෙම අහන්න ඕන නම් ඇත්තටම පන්සලකට එන අවශ්‍ය නැහැ. ඔබට ඉන්ටර්නෙට් එකට ගියාම ඕනම මාතෘකාවකින් දෙයක් කරන විදියම නේද? YouTube එකෙන් ලස්සනට පෙන්වනවා. එතකොට ඒක අහන්න ඇත්තෙම මෙච්චර දුරක් එන්න ඕනේ නැහැ ඔබ. එතකොට අපි බලන්නට ඕන සද්ධර්මයේ තුලදී අපි බලාපොරොත්තු වෙන්නේ මොකද්ද කියලා. ඕනෑම ස්ථානයක ඕනෑම ආයතනයක ප්‍රධාන වශයෙන් කරුණු දෙකක් තියෙනවා. ආයතනයකට ඇතුළු වෙනකොටම බෝඩ් එකේ තියෙනවා. මොකද තියෙන්නේ? විෂන් සහ මිෂන් කියලා එකක්. දැක්ම සහ මෙහෙවර කියලා. ඔබ දැකලා ඇති සමහර ආයතනවල. විෂන් එක සහ මිෂන් එක. එතකොට බුදුදහම තුලත් මිෂන් එකක් කියනවා මිෂන් එකක් කියනවා. දැක්මක් තියෙනවා ඉලක්කයක් තියෙනවා ඒ ඉලක්කයකට යන්න ඕන මාවතක් තියෙනවා. එතකොට බුදුදහමෙන් කියන දැක්ම මොකද්ද? මොකක්ද අපට තියෙන ඕන දැක්ම ජීවිතේ? අපට තියෙන ඕන දැක්ම පිනොතින් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඊටාම ප්‍රායෝගිකව අපේ ජීවිතේට කියන විදිහ. කෙනෙකුට කියන්න පුළුවන් නිවන් දකින්න කියලා, සෝවාන් වෙන්න කියලා. ඒ වචනේ කොට ඇත්තම අපට තේරෙන්නේ නැහැ පිනොතින් අවංකව කිව්වොත්. අපට ඊටාම තේරෙන අපේ ප්‍රායෝගික ජීවිතයත් එක්ක බලනකොට අපට ඇත්තටම මොකද ජීවිතේ ප්‍රධාන වශයෙන් අවශ්‍ය වෙන කාරණා කියන එක අපි අවංකව තේරුම් ගන්නට ඕන. සමහර වෙලාවකදී අපේ දැනුමෙන් විතරක් ඒක තේරුම් ගන්න බැහැ. අපිට හැමතෙම හිතනවත් බැරි කරුණ බුදුහාමර අපට දේශනා කරලා තියෙනවා. එතකොට පින්වතුනි බෞද්ධ ශ්‍රාවකයන් විදියට අපේ දැක්ම ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙන්නට ඕන. ඒ මොකද්ද? එකක් තමයි මරණයෙන් පස්සේ මා දුගතිගාමි වෙන්නේ නැහැ කියන දැක්මක් තමයි තියෙන්නට ඕන. මේක තමයි මුලින්ම ඇති කරගන්න ඕන දැක්ම. දෙවෙනි කාරණේ තමයි මේ මොහොතේ මගේ හිතට දුකක් එනවනම් ඒ දුක හටගන්නේ කොහොමද? ඒ දුකෙන් නැති වෙන්න මම මොකද කරන්න ඕන කියන කාරණේ. මේක පිනොති ඉතාලි වැඩගත් මේ කියන කරුණ හැම එකක්ම හොඳ අවධානයෙන් අහන්න. මේක ඔබගේ ජීවිතේට ලොකු ආලෝකයක් වෙයි. එයි මම මෙහෙම කියන්නේ කියලා. පසුගිය දවස් කීපයසල ඇත්තෙම අපේ ජීවිත මෙහෙදී පුද්ගලයන් ඇසුරු කිරීමෙන් ලැබුණු අත්දැකීම් ටිකත් එක්ක මට හිතුණේ මේක කියන්න කියලා. සමහර අය පිනොතුනි ජීවිත කාලෙම බණ දහම් අහපු අය, පන්සිල් රැකපු අය, හොඳ දැහැමිව ජීවත් වෙච්ච අය අන්තිම මොහොතේදී ඈ බයක් ඔයහටද යන්නේ කියලා. අන්තිම මොහොතේදී ඔබ විශ්වාස කරහද දන්නේ නැහැ. දරුවෝ ටික ඉන්නවා අම්මට වතුර බිඳක් කඩට දාන්නේ. දවස් ගානක්. එක දවසක් දෙකක් නෙවෙයි දවස් 5ක් 6ක් හතක් අම්මගේ කඩට වතුර බිඳක් දාන්නේ. ඇයි ඒ? වතුර ටික ගිහිල්ලා අම්මා හිර වෙලා හිත නරක් වෙලා අපායට යයි කියලා. දරුවෝ ඇවිල්ලා වෙන රටකින් දරුවෝ ඇවිල්ලා මෙහාට ඉන්නවා. සැතපුම් දහස් ගානක් දුර ඇවිල්ලා අම්මට පේන්නේ ඉන්නේ නැහැ. අම්මට සිහියක් තියෙන ඇස් දෙක හරින්නත් පුළුවන්. වෛද්‍යවරු කියනවා තවම දවස් කීපයක් ජීවත් වෙන්න කියලා. අම්මගේ ළඟට මූණ පේන්නේ නැහැ. ඇයි ඒ? දුක හිතේ දරුවට වැඩිපුර ආදරය කරපු දරුවා මේ කුඩා මේකේන දරුවට ආදරය කළා අම්මා එතනම නැති වෙලා අම්මා දුගතියයි කියලා. බලන්න පේනතනේ කොයිතරම් අවසනාවදනේ අභාග්‍යයද. ඇයි අපට මේ තරම් දෙකින්වත් හිතා දාගන්න බැරි? එහෙනම් අපි මීට වඩා ජීවිතය අපිට හිතන්න වෙන පිනුතුනේ කාරණයක්. අපි බොහෝ වෙලෙ ඉන්න කාලේ ඉතාලම ගැඹුරු ධර්ම කාරණා ධර්ම ශාලාවේ සාකච්ඡාට භාජනය කරනෝනේ. එහෙම කරපුවාය මේ ඇත්තම පිනුතුනේ. නිකන් ඇත් නෙවෙයි. එහෙනම් අපි කොතන හෝ අඩුවක් තියෙනවා. අන්නේ අඩුව අපි ඇත්තටම අවංකව අපේ ජීවිත ගැනම අපි කල්පනා කරලා බලන්න ඕන. ඇත්තරම තම තමන් වෙන වෙනම බලන්න. තමන්ට මරණයෙන් පස්සේ යන තැන ගැන ඇත්තටම තමන්ට විශ්වාසයක් තියෙද කියලා. දැන් මේ මම කියපු කාරණේදී ඇතැම් විට ඒ අම්මා වෙන ලොකු අසනීපයක් මුකුත් නැහැ ඇත්තෙම පේන්න බාහිර. පරිසරය නම් හරිය ලස්සනට තියෙනවා. හැමදේම පහසුකම්නික සලසලා තියෙන්නේ. ඒ වගේ සුවදායි අවස්ථාවකදීවත් මේ වගේ දෙයකට මුහුණ දෙන්න බැරි නම් ඇතැම් විට අපි අනතුරු වලටපත් වෙන්න පුළුවන්. පාරේ යද්දී ඇක්සිඩන්ට් එකක් වෙන්න පුළුවන්. ලොකු අසනීපයකින් මියන්න පුළුවන්. ඇතැම් විට හතුරෙකුගේ පහරින් මියන්න පුළුවන්. ඒ වගේ අනතුරකට වුණත් අපි ජීවිතයපත් වෙන්න පුළුවන් අපට එහෙම නැහැ කියලා සහතිකයක් දෙන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් පින්නතුනි අපට කොයිතරම්නම් අපේ ජීවිතවල පරිවර්තනයක් ඇති කරගන්න වේද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සම්මා සම්බුදුවරයෙක්ගේ දහමක් ලෝකේ බබලන්නේ ඇයි? සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකෙට අවශ්‍ය වන්නේ ඇයි කියන කාරණේ. ඇයි තථාගතයන් වහන්සේ කෙනෙක් ලෝකෙට අවශ්‍ය? ඇයි තථාගත දහමක් බබලන්නේ කියලා. බුදුහාඳුරු කියන කාරණා තුනක් හිඳයි තථාගතයන් වහන්සේ කෙනෙක් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකෙට අවශ්‍ය උන්වහන්සේගේ දහමක් ලෝකට අවශ්‍ය කියලා. මොනවද ඒ කරුණු? ඒ කරුණු තමයි එකක් මහලු වීම, ජරාව කියන කාරණේ. දෙවෙනි කාරණය මරණය කියන කාරණේ. තුන්වෙනි කාරණය නැවත ඉපදීම කියන කාරණේ. මෙන්න මේ කරුණු තුන නිසා තමයි පේනවෙන්නේ අපට දහමක් අවශ්‍ය. මේ කරුණු තුන අපට නැත්නම් දහමක් අවශ්‍ය නෑ අපට. බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ මැරෙන නිසායි දහමක් ඕනේ කියලා නේ. ඇත්තම පින්දුන තිබෙනුතුනේ මැරෙන නිසාමත් නෙවෙයි දහමක් අවශ්‍ය වන්නේ. මොකක් හින්දද? නැවත ඉපදෙන හින්දා. මරණයම ඔක්කොම කෙලවර වෙනවා නම් අපිට කොහොම හරි අනතුරකින් උනත් ගැටලුවන් ඉවර වෙනවා. නමුත් මරණය කියන්නේ තවත් ගමනක ආරම්භයක්. එතකොට මෙන්න මෙතෙන්දී පින්නොතුනේ අපි ඊටාම බුද්ධිමත් වෙන්නට ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඊටාම ගැඹුරු ධර්ම කාරණාවට අපට යන්න වෙනවා. ඔබ අහලා ඇති කෝසල මාලිකාව ගැන. කෝසල මාලිකාව කියන්නේ හුඟක් පින්කම් කරපු කෙනෙක්. මේ සම්බුද්ධ ශාසනයේ අසද්දෘශ මහදාන දීපු කෙනා. කෝසල රජතුමා ඊටාම විශාල දානයක් දුන්නේ ඒකටත් දායකත්වය දරපු කෙනා. එහෙම කෙනෙක් වෙච්ච කෝසල මල්ලිකාවටත් පින්නතුනි සුගතියක් ලැබෙන එක පහසු දෙයක් වුණේ නැහැ. සාමාන්‍ය අපි එදිනදා දානමය පින්කමක් කළා, කඩන පින්කමක් කළා, අපි හිතාගෙන ඉන්නේ දැන් අපි සුගතියට අනිවාර්යෙන්ම යයි කියලානේ. පින්නතුනි මේට වඩා අපි බුද්ධිමත් හිතන්නට ඕන. ඒ පින්කම් තමයි සසරෙදි පිහිට වෙනව නැත්තේ නැහැ. නමුත් ඒක සුගතිගාමි වෙන්න එකම සාධකය නෙවෙයි. ඊට වඩා වඩන්න ඕන පැත්තක් තමයි ළඟ තියෙනවා. එතකොට පින්නොතනිය පළවෙනි දැක්ම තමයි තමන්ගේ ජීවිතේ ඕනෑම සංකීර්ණ අවස්ථාවකදී ඕනෑම අවදානම් සාගත අවස්ථාවකදී මිය ගියත් තමන් දුගතියට වැටෙන්නේ නැති විදියට ස්ථාවර මානසිකත්වයක් තමන් ගොඩනගාගෙන තියෙනට ඕන. මේ ගැන තමන්ට අභිමානයක් තියෙනට ඕන. මම සාමාන්‍ය වතුර ටිකක් කිරවල නෙවෙයි, මගේ ලොකු අනතුරකට පත් වෙලා මගේ වාහනේ හැප්පිලා නැත්නම් මගේ හතුරෙක් මගේ ජීවිතක්ෂේ මගේ ජීවිතේට හානියක් කළා. ඒ වගේ වෙලාවකදී මිය ගියත් මා කිසිසේත්ම දුගතියට යන්නේ නැහැ කියන විශ්වාසය තමන් ළඟ තියෙන්න ඕන. මෙන්න මේක නැත්නම් පින්නතුනේ ඇත්තටම අපි මේ සම්බුදු සසුනේ ප්‍රයෝජන ගන්න ගත්තා නෙවෙයි. තමන්ට විතරක් නෙවෙයි පින්නතුනේ මේ විශ්වාසය. ඔබේ ළඟම ඉන්න ඔබ ඉතාම ආදරය කරන අඩුම ගානේ ඥාතීන් 10 දෙනෙකුටවත් මේ අවස්ථාව ඔබ සලසලා දෙන්නට ඕන. ඔබ ඇත්තටම ආදරේ නම්. ඔබ බොහෝ දෙනෙක් තමන්ගේ දරුවන්ට, ස්වාමි භාර්යාවන්ට, මුණුබුරු මිනිබිරියන්ට ආදරේනේ. ඊයට හොඳට උගන්වන්න, කැම බීම ටික දෙන්න, ඒ වගේ රූපේ ලස්සනට තියාගන්න, ඇඳුම් පැළඳුම් ටික පිළිවෙලට දෙන ඔබ හුඟක් මහන්සි වෙන දිනපතා. ඒත් එක්කම බලන්නේ නැත්නම් ඒ කෙනා වෙනුවෙන් ඔබ ඒ තැනැත්තා සුගතිගාමි වෙන්න ඔබ මොකද කරලා තියෙන්නේ කියලා බලන්න. ඔබ හිතලවත් නෑනේ කරන්න තියන්නේ. ඕනෑම කෙනෙකුගේ පින්නතුන ජීවිතයේ තමන්ට වඩා බාල කෙනෙක් වුණත් තමන්ට කලින් මිය යන්න පුළුවන්. ඒ නිසා අපි සඳහන් කරනවා පස්සේ පින්නතුන කොහොමද මෙතනපත් වෙන්නේ කියන එක. එතකොට මෙන්න මේක තමයි තමන් ඕනම අවස්ථාවක මිය ගියොතින් දුගතිගාමි නොවන විදියේ මානසිකත්වයක් තමන්ට තියෙන්නට ඕන. බුදුරජාණන් වහන්සේ වරක් දේශනා කරන මහානාම ශාක්‍යයට මහානාම කියලා ශාක්‍ය කුමාරයෙක් හිටියා. මේ කුමාරයා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීන් වහන්සේ නිතර රාජසේවය දිලි ඉන්න අය. ඇතැම් විට කටියට දඬුවම් දෙන්න වෙනවා. නොයෙක් විදිහේ දේවල් විසඳන්න අපි යනවා. ඒ වගේ සංකීර්ණ අවස්ථාවක මිය ගියොතින් මගේ පරලෝක ගතිය කොහොමද කියලා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මහානාම ශාක්‍ය ඔබ ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ධර්ම දියුණු කරපු කෙනෙක් ඔබගේ සසර ගමට එහෙම පාඩුවක් වෙන්නේ නැහැ කියලා. කොමන සංකීර්ණ අවස්ථාවක මිය ගියත් ඔබ දුගතිගාමි වෙන්නේ නැහැ කියලා. බුදුරජාණන් වහන්සේ උපමාවක් කියනවා. කිසියම් ගඟක් තියෙනවා. ඒ ගඟ පැත්තට නැමිච්ච ගහක් තියෙනවා. ගඟට නැමිච්ච ගහ කොයි පැත්තෙන් කැපුවත් වැටෙන කොහටද? ගඟට වැටෙන්නේ. අන්න ඒ වගේ තමයි ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ධර්ම වඩලා ඉන්න කෙනා ඒ තැනැත්තා කොමන සංකීර්ණ අවස්ථාවක මිය ගියත් යා සුගතියෙන් බැහැර වෙන්නේ නැහැ. යා නැවත උපත ලබන්නේ සුගතියකමයි. තවත් උපමාවක් කියනවා. ගිතෙල් කලයක් මැටි වළඳකට දාපු ගිතෙල් වාදනය ගිතෙල් ටික වතුර යටදී වාදනය කුඩු කරොත් ඉන්නේ. ගිතෙල් ටිකට මොකද වෙන්නේ? ගිතෙල් ටික උඩට එනවා. අන්න ඒ වගේ තමයි ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ධර්ම ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්ම දියුණු කරගෙන ඉන්න කෙනා කොමන සංකේතන අවස්ථාවක මිය ගියත් අර ගිතෙල් ටික උඩට එන වගේ එතනත් තා සුභතියට මෙනවා කියන. එතකොට පින්නතුනේ අපි මුලින් මේ විෂන් එක මේ කියන්නේ. අනේ විෂන් එකේ පළවෙනි විෂන් එක තමයි තමන්ගේ ජීවිතේට තියෙන්නට ඕන. තමන් ඕනම අවස්ථාවකදී මිය ගියොතින් දුගතියට නොවැටෙන විදිය හොඳ මානසිකත්වයක් තමන් හදාගෙන ඉන්නට ඕන. ඒක පින්නතුනේගේ වාසිය මරණයෙන් පස්සේ විතරක් නෙවෙයි ජීවත් වෙන කාලෙදිම තමන්ගේ ජීවිතයේට මේ අභිමානය දැනෙනවා. මේ සතුට තමන්ගේ ජීවිතේට දැනෙන ගන්නවා. ඕනම තැනකට නිර්භයව ඕන දෙයකට හට ගන්න තමයි යනවා මේත් එක. තමන්ට බයක් නැහැ. ඇයි තමන් ධහම තුල ඉන්නේ තමන්. තමන්ට ධර්මයේ ලොකු සුරක්ෂිතතාවයක් මේකේ තියෙනවා. ඒ සුරක්ෂිතභාවය හුදෙක් මේ භෞතික ශරීරයට විතරක් නෙවෙයි. තමන්ගේ මනසට රැකවරණය තියෙන බව තමන් දන්නවා. තමන් බය නැතුව වැඩකට අත ගහනවා. ඒත් මෙන්න මේක තමයි තමන්ට පළමුවම තියෙනවන දැක්ම තමන් දුගතියට වැටෙන්නේ නැති කෙනෙක් කියන කාරණේ. දෙවෙනි කාරණේ මොකද්ද? දෙවෙනි කාරණේ තමයි දෙවෙනි දැක්ම තමයි විශ්වණ එක තමයි අපට යම් කිසි අවස්ථාවක හිතට දුකක් එනව නම් ඒ දුක හටගන්නේ කොහොමද? ඒ දුකෙන් නිදහස් වෙන්නේ කොහොමද කියන කාරණේ. අපට ඕනෑම අවස්ථාවක හිතට දුකක් පීඩාවක් එනවා නම් ඒ එන අවස්ථාවේ හිතේ ස්වභාවය තමයි මොකද්ද? හිතේ රාගයක් හරි, ద్వේෂයක් හරි, මොහයක් හරි තියෙනවා. විශේෂයෙන්ම තමන්ගේ හිතේ මොහය තියෙනවා. මොකද්ද මොහය කියලා කියන්නේ? තමන් ඇත්ත අහපු දෙයක්, දැකපු දෙයක් ගැන හිතනකොට ඒ සිද්ධිය තුල තමන් ජීවත් වෙනවා. දැන් ඔබ ශ්‍රී ලංකාවේ හිටිය ගේ ගැන මතක් කරගන්න බලන්න. ගේ ඉස්සරහා තියෙන රවුටන් ගහයි, අඹ ගහයි, තාප්පයයි ඔක්කොම දෙකත් එකනේ මතක් කරලා තියෙන්නේ. දැන් ඇතැමිට ඒව මොනවත් නැහැ, ඉන්න ඒවා කපලා දැන් ඇතැමිට. නමුත් තමන්ගේ අතීත අත්දැකීම තුල තමයි තාම ඉන්නේ. ඔබ ගෙදරින් අද නික්මෙනකොට එනකොට ගෙදර සිද්ධියක් වුණා නම් තාම ඔබ තාම ඒක හිතේ තියෙන ඇතැමිට. නිතරම පින්නොත්නේ අප අතීතයේ ගැන සිහි කරමින් ඉන්නේ. අතීතයේ සිහි කිරීම නෙවෙයි වරද. ඒ සිහි කරනකොට ඒ සිහි කරන සිද්ධිය මේ මොහොතේ සිදුවන සිද්ධියක් වගේ අපට දැනෙනවා. එතකොට අපි බාහිර රූපය තුලේ වැළැවි යැපිලා ඉන්නේ. බාහිර රූපය තුල, බාහිර පුද්ගලය තුල අපේ හිත බැසගෙන තියෙන වෙලෙ. ඒ කියන්නේ අපි ජරා මරණ ස්පර්ශ කරමින් ඉන්නේ. ඔබ බාහිර තියෙන්නේ කියලා ලොකු දෙයක් නෙවෙයි, ඇල්පෙනෙත්තක් හරි බාහිර තියෙයි කියලා හිතනවා නම් ඒ කියන්නේ ජරා මරණත් එක්ක මේ පරිසම්පාද චක්‍රය මතයි ඔබ ඉන්නේ. එතකොට ඒ බාහිර සුළු දේ හෝ තියෙනවා කියලා හිතන කෙනාම තමයි අවසාන මොහොතේ ඒ දේ බාහිරින් අරගෙන නැවත භවයට යන්නේ. පින්නතුනි, එහෙනම් අපේ තියෙන ඕන දැක්ම මොකද්ද? මෙන්න මේ අපේ ඇසෙන් දකින රූප, කනෙන් අහන ශබ්ද, නාසයෙන් ගන්න ගඳ සුවඳ, මේ ඉන්ද්‍රිය හයට ගන්න අරමුණු බාහිර ලෝකයේ ස්ථිරම තියෙන දෙයක් නෙවෙයි. ඒ මොහොතට තමන්ගේ හිතේ ස්වභාවය අනුව තමන් විසින් නිස්පාදනය කළා. ඒ වෙලාවට තමන් නිස්පාදනය කරන දෙයක් කියන එක තමන් දැනගන්නට ඕන. සම්මුති ලෝකයේ තුල පිනුතුනි රෙඩිමේඩ් ඒවා තියෙනවා. නමුත් මේ ආධ්‍යාත්මික ලෝකයේ පරමාර්ථ සත්‍ය තුල රෙඩිමේඩ් ඒවා මොනවත් නැහැ. ඒ වෙලාවට තමයි අපි මේක නිස්පාදනය කරන්නේ. නමුත් අපි හිතනවා නම් මේක බාහිර කලින් මේ පිළිමවහන්සේ මේ දකින්නේ කලින් තිබිච්ච පිළිමවහන්සේ කියලා ඒක සම්මුති සත්‍ය නෝ හරි. ලෝක විවහාරය අනුව හරි. නමුත් දුකෙන් නිදහස් වෙන්න බෑ. මේ පිළිම වහන්සේ ඔබට මරණාසන්න මොහොතේ සිහිපත් කළා සුගතියට යන්න පුළුවන්. හැබැයි ජරා මරණ වලින් නිදහස් වෙන්න බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ජරා මරණ වලින් නිදහස් වෙන ධම. අන්නේ ධම තුලදී මේ සිදුවන සිද්ධිය ගැන යථාර්ථය අපි නුවණින් දකින්නට ඕන. අන්න ඒක නුවණින් දැක්කොතින් එතෙන්දී අපට දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. ඒක යථාර්ථ වශයෙන් දකින්න ඇති හැම වෙලාවකම අපේ ජීවිතයේ ස්වභාවය කොහොමද? බුදුහාඳුර උපමාවකින් දේශනා කරනවා අර හැම ගහපු හරකගේ උපමාව. හැම ගහපු හරකේ කියනවා පණ පිටින්. හරක මරලා නැහැ. පණ තිබෙද්දිම හරකගේ මේ වටේ තියෙන සම්පූර්ණ හැමම අයින් කරනවා. අයින් කළා හරක අතාරිනවා. අතාරියම මොකද වෙන්නේ? සත්තු වහනවා, කෝඹි කනවා, බිම ඇලුනොතින් වැලි වලට හීරෙන, වතුරට බැස්සොත් වතුරේ වේදනාව, හැම වෙලාවෙම වේදනාවෙන් ඉන්නේ. දකින දකින රූපය හග හොඳයි නරකයි ගැටි ගැටි මේත් එක තමයි ඉන්නේ. පින්නතුනේ බුදුහාමර මේ උපමා කාර්ය දේශනා කළේ. අපට මේ දේශනා කළේ. අවිද්‍යා සහගතව අපි ඇසෙන් රූප බලනවා නම් කනෙන් ශබ්ද අහනවා නම් මේ ඉන්ද්‍රිය හයෙන් අපි අරමුණු අරගෙන ජීවත් වෙනවා කියන්නේ අරහරක විඳින දුකමයි විඳින්නේ අපි. ඔබ බුදුරජාණන් වහන්සේගේ වචනේ විශ්වාස කරනවා නම් ඔබට මේක බැහැර කරන්න බෑ. ඔබ බුදුහාඳුරට වඳින්නේ උන්වහන්සේගේ මේ දේශනාවටත් එක්ක. ඔබ බුදුහාඳුරගේ ධහමට ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ කියලා කියන්නේ මේ ධහමටත් එක්කයි ඔබ කියන්නේ. ඒ නිසා පින්වතුනි බුදුහාඳුර දේශනා කරන්නේ මෙන්න මේ දුකෙන් නිදහස් වෙන්න. අන්නේ දුකෙන් නිදහස් වෙන තමයි සතර සතිපට්ඨානේ තියෙන්නේ. ඒ සතර සතිපට්ඨානේ තුල ඉන්න මොහොත තුල අපි බුදුරජාණන් වහන්සේගේ සේවනයේ ඉන්නේ. ඒ මොහොත තුල අපට මේ දුක් ටිකෙන් නෑ බාහිරින්. එතනින් අපි වෙන් වෙන සුළු මොහොතක් ගත්තත් ඒ මොහොත තුල නැවතර හරක විඳින දුකටම පත් වෙලිනේ. ඒ තමයි ඔබ ලස්සනට ඇඳගෙන හොඳ ලස්සන ආහාර පාන අනුභව කරමින් ලස්සන සින්දු වහමින් ලස්සන රූප බලමින් තමයි මේ ඉන්නේ. ලෝක විවහාරය අනුව ඉතින් සතුටක් තමයි විඳින්නේ නේ. නවත් වෙන තුනේ මානසික ගැත්තුතින් අර වගේ දුකකින් අපපත් වෙන්නේ. ඉතින් මෙන්න මේක තමයි පින්නතුනේ අපට තියෙන ඕන දැක්ම. කර්මයේ පිළිබඳව තියෙන දැක්ම තියෙනට ඕන. අනිත් දේ තමයි පින්නතුනේ මෙන්න මේ දුකේ හට ගැනීම, නිරුද්ධ වීම ගැන දැක්ම අපට තියෙනට ඕන. මරණයෙන් පස්සේ සුගතිගාමි වෙන්න ඕන කියන දැක්මක් තමගේ ජීවිතේ තියෙනට ඕන. ඊළඟට ඒක නැතුණත් කමන්නේ. සමහර අය පරලෝ විශ්වාස කරන නැතිව තියෙන්න පුළුවන් නේ. හරි කමන්නේ, ඒක හරි කමන්නේ. හැබැයි අපි කවුරුත් කැමති දුකෙන් නිදහස් වෙන්න. මේ මොහොතේ ඔබේ ඇසට රූපයක් පේනකොට, කනට ශබ්දයක් අහනකොට, ඔබේ හිත වේදනාවක් කෙනවනම් අන්නේ දුකෙන් නිදහස් වෙන කවුරුත් කැමති. ඒකෙන් නිදහස් වෙන කැමති නැහැ කියලා කාටවත් කියන්න පුළුවන් කමන්නේ. සුඛකාමානි දුකපටික්කෝලානි කියලා කියනවා. ලෝකේන හැම සත්වෙම සැපතට කැමති, දුකට අකමැති. අන්නේ දුකේ නිදහස් වෙන ඕන කියන දැක්ම හරි ඔබට තියෙනට ඕන. කවුරු හරි කෙනෙක් බනිනකොට, කවුරු හරි කෙනෙක් නොසලකා හරිනකොට, යම් සිතවිල්ලක් ගැන හිතනකොට, තමන්ගේ මනස සම්පූර්ණයම රැක ගන්න ඕන කියන විශ්වාසයක්, ඒ ඕනෑකම තමන්ට තියෙන්න ඕන. මෙන්න මේක තමයි දර්ශනය කියලා කියන්නේ. ඊළඟට ඒ දර්ශනයට ළඟා වෙන්න ඕන මිෂන් එකක් තියෙනවා, මෙහෙවරක් තියෙනවා, කාර්යභාරයක් තියෙනවා. මේ දෙකම අවශ්‍යයි පින්නතුනි. දැක්ම විතරක් තිබුණ හරියන්නේ නැහැ. මෙහෙවර විතරක් තිබුණ වැඩකුත් නැහැ. විෂන් එක විතරකුත් වැඩකුත් නැහැ, මිෂන් එක විතරක් වැඩකුත් නැහැ. ඇයි ඒ? vision without mission is useless. mission without vision is blind කියලා කියනවා. දැක්මක් නොමැති මෙහෙවර නිෂ්ඵලයි කියලා කියනවා. මෙහෙවරක් නොමැති දැක්ම අන්ධයි කියලා කියනවා. ඒ නිසා බුදුදහමේ මේ දෙකම කියනවා. ඒ නිසා තමයි බුදුහාමරට අපි විඥා ශරණ කියලා කියන්නේ. උන්වහන්සේට දැක්මක් තිබුණා, ඒ දැක්මට ළඟා වෙන මාවතක් උන්වහන්සේ ළඟ තිබුණා. මේ දෙකම අවශ්‍යයි. එහෙනම් පින්නතුනි අපේ මෙහෙවර වෙන්න ඕන මොකද්ද? අපේ මිෂන් එක වෙන්න ඕන මොකද්ද? එකක් තමයි ප්‍රධාන දේ, අර මරණයෙන් මත්තේ දුගතිගාමි නොවන විදියට අපි කරන්න ඕන කාර්යභාරයක් තියෙනවා. අන්නේ කාර්යභාරයේ විවිධ මට්ටම් වලින් අපිට කරන්න පුළුවන්. ඒක ඊටාම අනුපිළිවෙලකට දේශනා කරන්නේ. දැන් අපි අද කරන්නේ මේ අනුකූල ප්‍රතිපදාව කියන එක. පින්නතුනි මේක ඊටාම සුළු දේ, තමන්ට කරන්න පුළුවන් දේ ඉඳන්ම බුදුහාම දේශනා කළා තියෙනවා. එකපාර ඔළුවේ බර තියාගෙන හාමුදුරන් දානගෙනම ඕනේ. gedara පටන් ගන්න තැනක් තියෙන කොහොමද? තමන් කෑම භාජනේ හොදනකොට, පිඟාන හොදනකොට ඒ හොදන භාජනේ වතුර ටික සීනිකකට දැම්මත් කමන්නේ. දානකොට හිතන්නේ මේක ගිහලා කොහේ හරි සතුටට ආහාරයක් වේවා කියලා. ඊටත් වඩා දෙයක් කරන්න පුළුවන් නම් ඉතුරුච්ච බඩටික කොහේ හරි ලෑල්ල කාලේ කොහේ හරි අයිනක දාන කෝමියෙකුට හරි ආහාරයක් වෙන්න කියලා සතුටට හරි. එතනින් තමයි මේක පටන් ගන්න. එතකොට වේලාම සූත්‍රයේ දැක්වෙනවා ක්‍රමෙන් මේක ගැඹුරට එන ආකාරය. එතකොට තිරසංගත සතුට දෙනවා. ඊට පස්සේ දුස්සීල හරි මිනිස්සුන්ට යමක් පරිත්‍යාග කරනවා, සිල්වන්ත කෙනෙකුට දෙනවා, හිත දියුණු කරපු උත්මයෙකුට දෙනවා, සෝවාන් මාර්ගස්ත්‍යයෙකුට දෙනවා, පලස්ත්‍යයෙකුට ඔහොම ගිහිල්ලා ගිහිල්ලා සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුට දෙන දානය දක්වාම ටිකෙන් ටික ඉහළට යන වැඩ පිළිවෙලක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. අනිසංසය වැඩි වෙන ස්ථානයක් ගැන. එතකොට මේ සියලුම දාන වලට වඩා බුදුහාමුදුරෝ දේශනා කරනවා සම්මා සම්බුදුරජාණන් වහන්සේට දෙන දානය පුද්ගලික වශයෙන් දාන වලින් ඉහළම දානය. ඊනස්වර අනිසංසදාය කියලා දේශනා කරනවා ස්වාමීන් වහන්සේ උදෙසා සංඝ සතුව දෙන දානය කියලා. කියනකොට හැමදාම හිතෙන්න පුළුවන් මේක එහෙම ඇත්ත වෙන්නත් බෑ කියලා හිතෙන්න පුළුවන් නේ. නමුත් පින්වතුනි මේක ප්‍රබල කුසලයක් මේක. හැබැයි මේක අද දෙන විදිහට නම් එහෙම වෙයි කියලා හිතන්නත් බෑ. මොකද සමහර අය මේක නියම දැක්මෙන් නෙවෙයි කරන්නේ. තමන්ගේ පන්සලේ හාමුදුරන්ට ආරාධනා කරලා හාමුදුරන් දෙනවා කියලා හැංගීමෙන් මේ දෙන්නේ. මේකත් ඇත්ත නෙවෙයි පුද්ගලික දානයක් කරන තමයි යන්නේ. මේක ආරාධනා කිරීමේ ඉඳන්ම නිවැරදිවම කරන්න ඕන. නැත්නම් සාංගික දාන අනිසංස නැහැ. අපේ අය සාංගික දානයක් දෙන විදිහවත් දන්නේ නැහැ. කලින්ම තීරණය කරන හාමුදුරුවෝ පස් දිනේකට දෙන්න කියලා පස් දිනේකට ආරාධනා කරනවා කියලා. එහෙම නෙවෙයි පිනතනේ සංඝසතු දානයක් දෙනවා නම් එහෙම නෙවෙයි ආරාධනා කරන්නේ. ගාන අහනවා නම් හාමුදුරන්ගෙන්. අපි නෙවෙයි කලින් ගාන තීරණය කරලා යන්නේ අපි පිරිකර ටිකක් හදලා මෙහෙ සූදානම් කරලා ඉවරලා යනවා පස් නම්කට ආරාධනා කරලා. තේනතුනේ එහෙම නෙවෙයි අපි ස්වාමීන් වහන්සේලා උදෙසා දානයක් දෙන්න බලාපොරොත්තු වෙනවා අපිට සංඝයා ලබා දෙන්න කියලා කියන්නේ. එතකොට හාමුදුර තමයි අහන්නේ කී දෙනෙකුට විතර ගෙදර පහසුද කියලා. බය වෙන්න එපා මෙහෙම හාමුදුරන්ට සංඝයාට ආරාධනා කරලා කිව්වම ගේ පිරෙන හාමුදුරෙක් සංඝෙන් කියලා බය වෙන්න එපා. හාමුදුරෝ බුද්ධිමත්ව වැඩ කරන්නේ ඔබට අපහසුවක් නොවන විදියට. එතකොට හාමුදුරෝ නැවත අහනවා කී නමකට විතර සූදානම් කරන්න පුළුවන්ද කියලා. එතකොට තමන්ට කියන්න පුළුවන්. මෙන්න මේ ආරාධනා කිරීමේ ඉඳන්ම පින්නතුනේ මේක නියමානිසං සලසා ගන්න ක්‍රමයක් තියෙනවා. එක හාමුදුරු කෙනෙකුට නම් තමට දෙන්න පුළුවන් අර සියලුම සංගරත්නයේ සීපත් කරලා. එතකොට බුදුහාමුදුරු දේශනා කරන මහා ප්‍රජාපති ගෝතමියට සංඝේ ගෝතමී දේහි සංඝේ දින්නේ මමංච දින්නම් හොති කියලා. පුද්ගලික දාන වලින් බුදුහාමුදුරන් දෙන දානේ අග්‍රදානය තමයි. නමුත් ඊටත් වඩා සාංගික දාන ආනිසංසය කියලා කියන්නේ සංඝ සතුකට යමක් දෙනකොට ඒකට බුදුරජාණන් වහන්සේත් අයිති වෙනවා. ඒ නිසා සාංගික දානයේ සුවිශේෂී දානයක් විදිහට සැලකනවා. හැබැයි ඒ කානිසංශ දැනගෙන නියම විදිහට කරෝති. තමන් ඒකට ධර්මඥානේ තමන්ට තියෙනත් ඕන. ඊළඟ කාරණේ තමයි පිනොතුනේ බුදුහම සඳහන් කරනවා ඒ සංඝ සතු දානයකටත් වඩා අනිසංශ දායේ සංඝයා වෙනුවෙන් සතර දිගින් වඩින සංඝයා වෙනුවෙන් ආවාසයක් පූජා කිරීම කියලා. මේක ප්‍රබල කුසලයක් කියලා. අනතුරුව සඳහන් කරනවා ඒ ආවාස පූජාවටත් වඩා අනිසංස 10 යම් කිසි කෙනෙක් බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් සරණ යනවා නම් තෙරුවන් සරණ යෑමටත් වඩා අනිසංස 10 යම් කිසි කෙනෙක් ප්‍රාණඝාත ආදී අකුසලෙන් වැළකී ඉන්නවා නම් ප්‍රාණඝාතයෙන් වැළකුණා කියන්නේ මෙයා විශාල විදියට යා අබේදානය දෙන කෙනෙක් සත්ව හිංසාව නැති කරන කෙනෙක්. ඔව් ඊළඟ සඳහන් කරන අය පංචශීලයට වඩා නිසංසදාය කෙනෙක් ඉතා ස්වල්ප මොහොතක් හරි මෛත්‍රී භාවනා වඩනවා නම් කියන. එතකොට ලෞකික කුසල අතර ඉහළම දේ විදිහට සලකන්නේ මෛත්‍රී වැඩීම. ඇයි මෙහෙම වෙන්නේ පින්නතුනි? බොහෝ වෙට අපි මෛත්‍රී වඩන්න කියන එක නිතර දේශනාවලදී කරනවනේ. බොහෝ වෙට ඔබත් හිතන්නේ හරි ලේසි දෙයක් කියලා මේකනේ. ආනිසංසත් හොඳටම කටපාඩම්නේ. සුඛං සුපති සුඛං පරිභෝජිත කියලා අපි නිතරම කියනවා. ඇත්තටම පිනතුන ඔබ ඔබෙන් අහලා බලන්න මේක ඔබ කොච්චර පාවිච්චි කරලා තියෙද කියලා. කරලා තියෙනවා නම් පිනතුන ඔබට කරන පමණට මේක ආනිසංස දැක ගන්න පුළුවන්. මරණයෙන් පස්සේ නෙවෙයි. මේ ජීවිත කාලය තුලදීම තමන්ට එන මානසික පීඩා කොයිතරම් තමන්ට අඩු වෙනවද කියලා. කෙනෙක් දකිනකොට කෙනෙක්ගේ අඩුපාඩුවකදී අපේ හිත ගැටෙන ස්වභාවය මගතොටේදී වාහන කියද්දී අවස්ථා කීයකදී නම් අපේ හිත ගැටෙනවද? ඇතැමිට දිග වාහනයක් දැක්කොත් නේද ඒකෙන් අපේ වාහනේ අනිත් පැත්තට ගන්න බෑ කියලා හරි මොකක් ඒ සුළු දේ ඉඳන්ම අපේ හිතේ ගැටුම් ඇති වෙනවා. බුදුහාමර දේශනා කරන යම් කිසි කෙනෙක් මෛත්‍රිය වඩලා වඩලා ඉහෙටම දිනු කළා ඒකේ ඉහළම දැක්ම තමයි මාතා යතහන යම් පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්කේ කියන කාරණේ. කෙනෙක් දැක්කහම තමන්ගේම දරුව දිහා බලනවා වගේ ආකල්පෙන් තමයි බලන්නේ. පාරේ යනකොට අනිත් වාහනේ යන්නේ ඔබේම දරුවෙක් කියලා හිතනවා නම් බලන්න කොයිතරම් ඔබේ ජීවිත වෙනසක් වේවිද? කොයිතරම් මානසිකන පීඩ අඩු වේද? අනිත් කෙනෙක් ඔබේ ලේන් එකට අරගෙන අනිත් ලේන් එකට මාරු වෙන්න හදන වෙලාවෙදී ඔබ කොයිතරම් කාරුණික වේද? මේක පින්නතුනේ හිතන්නම සරල දෙයක් කියලා. මේ මෛත්‍රී චේතනාවත් එක්ක ඔබ ඉන්න හැම දවසකම ඔබේ හිතට ලොකු සහනයක් එනවා. හිතට නසන වාදුරු වෙනවා. එතකොට අර ඊටාම කුඩා සතාගෙනම් මෛත්‍රී වැඩීම දක්වාම බුදුහාමුදුරේ දේශනා කළා. මේ ගමන් මගේ ඉන්න කියලා. මේක තමයි සුගතිගාමී මාර්ගයේ සම්මුති සත්‍ය තුල ඉඳගෙන කම්මස්සකතා සම්මාදිටිය පදනම ඉඳගෙන කරන්න පුළුවන් ඉහළම කුසලයේ මේ මෛත්‍රියෙන් හරියට ශක්තිමත් වෙච්ච කෙනා පිනතුනේ අර අපි මුලින් සඳහන් කළ සිද්ධිය වෙන්නේ නැහැ. මුලින්ම කද සඳහන් කළේ රාන්ති මොහොතේ වතුර ටිකක් දෙනකොට හරි දෙයක දිහිත කම්පා වෙන්නේ නැති ගතිය. පිනතුනේ මෙන්න මේකට අපි මෛත්‍රියෙන් හිත ශක්තිමත් කර නොගත්තු නිසායි අපට පොඩි දෙයකදී වුණත් තමන් ගැන හිතලා තමන්ගේ පැත්තෙන් කලකිරලා අනිත් පැත්තට දෝෂ ආරෝපණය කරන්නේ. හිතේ ගැටුම තරහ ඇති වෙන්නේ. පුළුවන් තරම් දුරට පින්නතුනි මේක පුහුණු කරලා අපි තියෙනට ඕන. එහෙම නැත්නම් ඇත්තටම අපට රැකවරණයක් නැහැ පින්නතුනි. මේ අවුරුදු 50කට ජීවිතයේ පින්නතුනි රජකම් කළත් වෙනන්නේ අපි ඊට පස්සේ අපි ඇස් දෙක ඇරෙන තැන දුගතිගාමී තැනක් වුණොත්. එහෙම නොවන්නට පින්නතුනි තමන්ට මේ ගැන ලොකු විශ්වාසයක් තියෙනට ඕන. තමන්ට විතරක් නෙවෙයි තමන්ගේ ළඟම ඥාතීන්ටත් මේ විශ්වාසනීයත්වය ඇති වෙන විදිහට තමන් මේ ධර්ම මාර්ගයේ හුරු කරලා තියෙනට ඕන. ඒතර මෙන්න මේ විදිහට අනුකූර ප්‍රතිපදාවක් බුදුදහමේ දේශනා කරනවා. තමන්ට කරන්න පුළුවන් කාරණා ටිකක් මේ කියන්නේ. බැරි දේවල් නෙමෙයි. තමන්ගේ දෑතින් පින්කම් කරන වගේම පින්නතුනේ අනිත් අය කරන පින්කම් පුළුවන් තරම් අනුමෝදන් වෙන්න සතුටින්. වෙන කෙනෙක් දානයක් දෙනකොට, හොඳ පින්කමක් කරනකොට, පන්සලක් හදනකොට, පිළිමහන්සේ නමකට ආදර කරනකොට ඔබත් අනේ සාදු සාදු කියන ඔබත් අනුමෝදන් එන්නේ. ඒ කුසලෙම ඔබට ගන්න පුළුවන්. දිනපතාම ලෝකේ පින්කම් කරන අය නෝ දාන ආදී පින්කම් කරන අය හැමදාම මේ පින්කම් ටික ඔක්කොම අරමුණු කරගන්න තමයි. දැන් ශ්‍රී ලංකාවේ නම් ජයසිරි මහා බෝධි ළඟ, පුරෝණැලි සෑය ළඟ, දන්ද ධාතුන් වහන්සේට, සෝමාවති චෛත්‍යයට, සේරුවාලි චෛත්‍යයට මේ හැම තැනටම කරන පින්කම් ටික දවසර විනාඩි 5ක් හරි පිනවතුන හොඳට අරමුණු කරන්න. මනුස්ස ලෝකෙ විතරක් නෙවෙයි දිව්‍ය ලෝකෙ තියෙන සිළුමිණ සෑය, බ්‍රහ්ම ලෝකෙ තියෙන සළුමිණ සෑය මේවත් අරමුණු කරන්න. මනුස්ස ලෝකෙ ඉන්න හැම දෙනාම වැඩිහිටියන් සලකන ඒවා, ලෙඩොන්ට උපස්ථාන කරන ඒවා, අසනයන්ට පිහිට වෙන ඒවා ඔක්කොම පින්කම් ටිකත් මගේ මතින් කරපු පින්කම් කියලා හිතලා ඔබ හැමදාම අනුමෝදන් වෙන්න. මේක පින්නතුනේ සරල දෙයක් නෙවෙයි. බුදුහාම දේශනා කරනවා මාව මඤ්ඤේත පුඤ්ඤස්ස නමන්තං ආගමිස්සති උදබින්දු නිපාතේන උදකුම්බෝ පිපූරති පූරති දිහිරෝ පුඤ්ඤස්ස තෝකතෝ ගම්පියාචිනං කියලා. නුවණැති කෙනා අර වතුර බාජනයේ කලයේ වතුර බින්දුව බින්දුව එකතු කළ කලයේ පුරවන වගේ හැම මොහොතෙම පින්කම් කළ තමන්ගේ ජීවිතයට උපකාරයක් සලසා ගන්නවා. ඇයි අපි මේ පින්කම් කළ යුත්තේ පින්නතුනේ? පරලෝ සුගති ගාමී වෙන විතරක් නෙවෙයි ඇත්තෙන්ම. මේ ජීවිතේ අපට එන අනතුරු හුඟකින් අපි ආරක්ෂා කරගන්නවා. ලෙඩ දුක් වෙන්න පුළුවන්, මාර්ග අනතුරු වෙන්න පුළුවන්, අපල වෙන්න පුළුවන්, අපේ ළඟම ඥාතින කරදර වෙන්න පුළුවන්, රැකිරක්ෂාවල බිඳ වැටින් වෙන්න පුළුවන්. මේ හුඟ දෙයකින් රැකවරණේ ලබා දෙන්නේ මේ කරන දේවල් ටිකෙන්. තමන්ගේ හිත හොඳට තියාගෙන කරන මේ දේවල් වලින් තමන්ගේ කායික සුවපත් භාවය ඇතුළු පිනුතුනේ තමන්ට වාසි රාශියක් මේකෙන් ධර්මානුරූපව කර්මානුරූපව තමන්ගෙත ළඟා වෙනවා. ප්‍රතිඵලෙ විතරක් බලාපොරොත්තු වෙන්නට වැඩක් නැහැ. මම නිරෝගී වෙන්න, මගේ වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා. එහෙම වචනෙන් කිව්ව විතරක් හරියන්නේ නැහැ. ගහක් ළඟට ගිහිල්ලා ගහේ කෙළවර අතුලෙන් ඇදලා අනේ මට මල් දෙන්න, කොළ දෙන්න, ගෙඩි දෙන්න කියලා ඇද්දට ගහේ කෙළවරෙන් එන්නේ නැහැ. අපි මොකද කරන්න ඕන? ගහේ මුලට පස් ටික, වතුර ටික, පොල් ටික දාන එක කරන්න ඕන අපි. එතකොට ගෙඩි මල් වෙන එක ගහේ සිද්ධාන්තයක්. ඒකට අපි අමුතුවෙන් ප්‍රාර්ථනා කරන්න අවශ්‍ය නැහැ. අන්නේ වගේ තමයි තමනුත් තමන්ගේ හිත නිතරම පිරිසිදු තියාගෙන හැකිතාක් දුරට ඒ පිරිසුදු හිතෙන් සම්මාදිට්ඨියෙන් තමන් කයින් ක්‍රියාවන් කරන්න, වචනෙන් වචන කතා කරන්න, සිතින් සිතුවිලි හිතන්න තමන්ට යහපත වෙනවා. එතකොට මෙන්න මේක තමයි පින්වත්නි අර සුගතියක් ඉලක්ක කරගෙන කරන වැඩ පිළිවෙල තුල කම්මසකතා සම්මාදිට්ඨියෙන් යුතුව කරන දාන සීල භාවනාදී පුණ්‍යක්‍රිය. හැබැයි මේ පින්කම් වල ලක්ෂණය තමයි පින්වත්නි නිතරම බාහිර මතය තමයි අපිල ඉන්නේ. බාහිර ලෝකයක් කියනවා කියන ආකල්පෙන් තමයි ඉන්නේ. මේක තමයි සම්මුති සත්‍ය ලක්ෂණය. බුදුරජාණන් වහන්සේ මේකට විතරක් ධර්ම දේශනා කරපු උත්මෙක් නෙවෙයි. මේ සම්මුති සත්‍යයත් ඉක්මවලා දුකෙන් නිදහස් වෙන්න මේ අවස්ථාවේ තමන්ගේ හිතේ තියෙන මානසික දුක් ටික නිදහස් කරන මාවතයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ලෝභ දේශ දෙක දුරු කරන විතරක් නෙවෙයි. ලෝභ දේශක නියම විදිහට දුරු වෙන නම් අනුසේ වශයෙන් අවිද්‍යාව දුරු වෙන්නට ඕන. අන්නේ අවිද්‍යාව දුරු වෙන වැඩ පිළිවෙලක් බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඒ මොකද්ද? සම්පූර්ණ ආධ්‍යාත්මික ගමන් මගම කියන්නේ පිනතුනේ වචන දෙකක් තුල බොනු කරන්න පුළුවන්. මොනවද? ඒ තමයි සති සම්පජඤ්ඤ කියන දෙක. සිහිය සහ නුවණ කියන එක. වෙනත් විදිහකින් කියනවා නම් සමත විදර්ශනා කියන දෙක. තවත් විදිහකින් කියනවා නම් සතිය සහ සතිපට්ඨානය කියන දෙක. සතිපට්ඨාන භාවනා කියන එක. සිහිය සහ නුවණ කියන කාරණා දෙක. තමන්ගේ හිත කය ගැන නැත්නම් තමන්ගේ කය, වේදනා, සිත, සිතුවිලි කියන මේ හතර තැන ගැන නිතර අවධානයෙන් ඉන්න. ඒකට කියන සතිපට්ඨානය කියලා. mindfulness කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ. බොහෝ දෙනෙක් හිතාගෙන මේ mindfulness එක විතරයි බුදුදහමේ තියෙන්නේ කියලා. ඒ නිසා වර්තමානයේ තුල ඉන්න අතීතය අමතක කරන්න, අනාගතය අමතක කරන්න කියලා අපි සාමාන්‍යයෙන් කියන්නේ. ඒක පිනොතින බුදුදහම නෙවෙයි. බුදුදහමේ වර්තමානින් ඉන්න කියලා කියනවා. හැබැයි අතීතය අනාගතය අමතක කරන්න කියලා නැහැ. අතීතය අනාගතය පිනොතින අමතක වෙන්නේ නැහැ තමන් සිහියෙන් ඉන්නකොට. මතකේ වැඩි වෙනවා. බුදුදහමේ සම්පූර්ණ නිවන් දකින්න මාවත, දුක නිදහස් වෙන මාවත විදිහට දේශනා කළේ ඒකායන අයම් බෙක්කේ මග්ගව සත්තාන විසුද්ධිය වශයෙන් දිග කතාවක් කියනවා. යදිදං චත්තාරු සතිපට්ඨානයි කියලා. සතිපට්ඨානයේ දිනු කිරීමයි දුක නිදහස් වීම මාවත. සිහිය දිනු කරනවත් එක්කම පිනොතුනේ මතකේ කොච්චර වැඩි වෙනවද අපේ? මව කුසේ ඉන්න කාලේ ටිකක් මතක් කරගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මහා කල්ප 500ක් ආපසර තිය කරන්න පුළුවන්. අභිඥාලාභී රහතන් වහන්සේ කෙනෙකුට මතකේ නෙමෙයි ගැටලුව පින්නතුනි. ඒ මතක් වන දේ නিত্য සුභාත්ම වශයෙන් ගන්න එකයි ගැටලුව. ඒ මතකේ කොහෙත් ගබඩාවල තියෙන දෙයක් නෙවෙයි. චිත්ත නියාමයේ හැටියක් ඒක. ඒක නියම් ධර්මයක්. සිතට පුළුවන් අතීත දෙයක් සිහිපත් කරගන්න. ඒක සිතේ තියෙන ස්වභාවයක්. ඒ විතරක් නෙවෙයි සිතට පුළුවන් ඇසෙන් දකින දේ, කනෙන් අහන දේ, ඒ ඉන්ද්‍රියන්ගේ දේ හිතින් ඇතැමිට ගන්න පුළුවන්. තමන්ගේ ඇස වහලා තියෙන වෙලාවේදී, කනෙන් අහන්න නැති වෙලාවේදී ඒකේ කාර්යභාරයත් හිතින් කරන්න පුළුවන්. පිළිගන්නවද ඔබ? උදාහරණයක් කියන්න බලන්න. දැන් බලන්න රෑ නිදිය ගන්නකොට හීන දකින ඒවා. නැගිටාම කියන රතු පාට ඇඳුමක් ගැන එකනේ කාවන ඊයරය කියලා. අනේ අර මැරිච්ච ආච්චි ආවනේ සුදු පාට ඇඳගෙන මාව බලන්න කියලා. මතකයි පාට. ඇවිල්ලා කියුණා අනේ පුතේ මට පින් ටිකක් දෙන්න කියලා. ඒ රතු පාට ඇඳුම සුදු පාට ඇඳුම දැක ඇහෙන්ද? අනේ පුතේ මට පින් දෙන්න කියන කෑව කනින්ද? නෑ. මනසට අනිත් ඉන්ද්‍රයන්ගේ කාර්යභාරයත් කරන් පුළුවන් අවස්ථා තියෙනවා. පින්නතුනේ අපි මේ සාකච්ඡා කරමින් ආවේ මේ සම්මුති සත්‍ය තුළ ඉඳගෙන අපේ කර්මඵල අදහාගෙන දාන සීල භාවනා කරන අතරෙදී ඊට වඩා ඉක්මවල යන දුකේ නිදහස් වීමේ මාවත දේශනා කරන බුදුදහම තුළ බුදුහාමුදුරුවෝ දේශනා කරපු කරුණවල ප්‍රධාන අංග දෙකයි සතිය සහ සතිපට්ඨාන කියන කාරණේ. සතිය කියන්නේ වර්තමානයේ තුළ තමන්ගේ හිත සහ කය ගැන නිතර අවධානයෙන් ඉන්න. වර්තමානයේ තුල ඉන්න එක විතරක් නෙවෙයි වර්තමාන ඉදීමට කියන්නේ සතිපට්ඨානය කියලා. කාය කයන පස්සේ විහෙරති, වේදනාසු වේදනන පස්සේ විහෙරති, චිතේ චිතන පස්සේ විහෙරති, ධම්මේසු ධම්මාන පස්සේ විහෙරති කියන එක සතිපට්ඨාන භාවනාව. බුදුදහමේ සතිපට්ඨාන භාවනාව විතරක් නෙවෙයි පිනතුනේ. සතිපට්ඨාන විතරක් නෙවෙයි සතිපට්ඨාන භාවනාවකුත් දේශනා කළා. අර කායනපස්සනේ කාය කායනපස්සේ විහෙරති කියන එක සතිපට්ඨානය. සතිපට්ඨාන භාවනාවක් දේශනා කළා. ඒ සූත්‍රය තුල මේක තියෙනවා. සතිපට්ඨාන භාවනාව කියන්නේ මොකද්ද? සමුදය ධම්මානුපස්සේ විහෙරති, වය ධම්මානුපස්සේ විහෙරති කියන එක. හට ගැනීම නිරුද්ධියම දකින්න විදර්ශනාව. සම්පජාඤ්ඤය. පඤ්ඤා භාවනාව. හරියට අර සතිය දිනු කිරීම සිතේකම් කිරීම හරියට එකාතකින් ගොයන් ටික අල්ල ගන්න වගේ වැඩක්. ප්‍රඥාව කියලා කියන්නේ අනිත් පැත්තෙන් දැකගැත්තෙන් ගොයන් ටික කපන වගේ වැඩක්. ඒ නිසා සිත එකඟ කර කර අපි මොකද කරන්නේ? චක්කුන් අනිච්ඡං, රූපං අනිච්ඡං, චක්කු විඥානං අනිච්ඡං ආදී වශයෙන් මේ අනිත්‍යතාවය ඇතිවම නැතිවීම නැත්තම් සමුදය, අත්ංගම, අස්සාද ආදී නවනිස්සරණ නැවත නැවතත් බලනවා අපි. ඒ බැලීමේ මේ ප්‍රයෝජන විදියට පේනතුනි ටිකෙන් ටික අපට අර කලින් ඇතැම් විට සිතට අරමුණක් ඇවිල එක හිතේට හුඟක් වෙල ගියේ එක දැන් ටිකෙන් ටික අඩු වෙනවා. මේක අර හිත වැල් දුවන ගතිය අඩු වෙනවා. අඩු වෙන මගදී කොහොම හරි බ්‍රේක් කරලා මේක අනිත්‍යතාවය දැකලා එතනින් Taman සංසිඳෙනවා. ඔහොම ටිකෙන් ටික ගිහිලා තමයි පේනතුනි කවදා හරි දිත්තේ දිත්තමත්තම් මට්ටමට යන්නේ. දකින්නකොට දකින්න මොහොත තුලම දකින්න මොහොත තුලම සිහියෙන් ඉදමින් එතනම නිරුද්ධ වෙන ආකාරය දකින්න මට්ටමට අපි යනවා. මෙන්න මේ ක්‍රමානුකූල පිළිවෙලයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ. එතකොට දැක්ම කියන්නේ තමන් සුගතිගාමී වෙන ඕන කියලා දැක්මක් තියෙන ඕන, දුකෙන් නිදහස් වෙන ඕන කියන දැක්මක් තියෙන ඕන තමන්ට. ඒක තමයි විෂන් එක තමන්ගේ. ඒ විතරක් නෙවෙයි මේ විෂන් එකට තමන්ගේ ජීවිතේ ප්‍රයොරිටි එක දෙන්නට ඕන. තමන්ගේ ජීවිතේ නොඑක් විදිහ අවශ්‍යතා තියෙනවා. දරුවන්ගේ වැඩ තියෙනවා, රැකියා ආරක්ෂා වැඩ තියෙනවා, ගෙදර සුද්ධ පවිත්‍ර කරලා තියෙනවා. ඒවද කරන්න ඕනේ, ඒව නොකරනව නෙවෙයි. ඒව පොඩ්ඩක්වත් අඩු කරන්න එපා. ඒව කරන විදිහටම කරන්න. හැබැයි ඒව කරන අතරේදී මෙන්න මේකට තමන්ගේ ජීවිතේ මේ දැක්මට ඉහළම ස්ථානය දෙන්න. එතකොට පේනොතිනේ මොකද්ද වෙන්නේ? ඒ දැක්මත් එක්ක මේ මිෂන් එකක් ගියෝතින් මෙහෙවරක් ක්‍රියාවලියක් ගියෝතින් තමන් කරන මේ ලෞකික ලෝකෝත්තර කුසලේ නිසා අර අනිත් හැම දෙයකටම මේකේ ආශිර්වාදය ලැබෙනවා, පින ලැබෙනවා දිට්ඨ ධම්ම වේදිනිය වශයෙන්. ඔබ යම් කිසි දෙයක් කිසියම් වයසකදී කිසියම් ඉලක්කයකට යන බලාපොරොත්තු වුණා නම් ඒ ඉලක්කත් වෙනතුනි බලාපොරොත්තු වුණාටත් වඩා කලින් ඒ ඉලක්ක වලට තමයි යනවා. තමන්ට ලබා දෙන්න පුළුවන් ඉහළම කර්මයෙන් ලබා දෙන්න පුළුවන් වාසියත්, ධර්මයෙන් ලබා දෙන්න පුළුවන් වාසියත් සියල්ලක්ම මේ ධර්මතා ටික විසින් තමන්ට අදාළ ස්ථානෙට සමීප කළ දෙනවා. ତୁර මෙන්න මෙතෙන්දී පින්නොතින අපි විශේෂයෙන්ම අද සාකච්ඡා කළේ බුදුදහම ටිකෙන් ටික ගැඹුරට යන ආකාරය. වරක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනුපුබ්බේන මේ දහවී තෝක තෝකං කනේ කනේ කම්මාරෝ රජතස්සේව නිද්ද මේ මලමත්තනෝ කියලා. රංකරුවේ ඒ රං වැඩ කරන කෙනා රත්තරන් ගෙනල්ලා තව ද්‍රව්‍යත් එකකට මුලින්ම තියෙන එක ඒක රත් කළා. ටිකෙන් ටික ඒකේ තියෙන රත්තරන් නොවන දේවල් අයින් කළා, පිරිසිදු කරනවා. අන්න ඒ වගේ තමයි නුවණැති කෙනා ටිකෙන් ටික තමන්ගේ හිතේ තියෙන කෙලස් අඩු කරගන්නවා. එකපාර කරන්න අමාරුයි. ඇතැමිට එක දවසෙම පංචශීලියමත් ආරක්ෂා කරගන්න බැරි වෙන පුළුවන්. අද තමන්ට පුළුවන් එකක් විතරක් රකින්න නම් ඒක රකින්න කොහොම හරි. හෙට දවසේ මම කොහොම හරි තවත් එකක් රකින්න ඕන කියන අදහසින් රකින්න තමයි. අද තමන්ට කෙනෙක් දැක්කම රාගයක් ඇති වෙන පුළුවන්. ඔබ හිතන්නේ ඊළඟ මොහොතේදී මම රාගය ඇති නොවන විදිහට කොහොම හරි හිත හදා ගන්නවා කියලා. එහෙම ටිකෙන් ටික පින්නතුනි හිත දිනු කරගන්න. ඒ සඳහා විශේෂයෙන්ම කාරණා හතරකින් නිතරම උපකාරවත් බව ලබන්නට ඕන තමයි. නිතර කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරන්නට ඕන. තමන්ට වඩා ගුණහපත්කම් තියෙන ධර්මයේ දන්නා අය නිතර ඇසුරු කරන්නට ඕන. ඇසුරු කරනවා කියන්නේ මොකද්ද පින්නතුනි? ඔව් සාමාන්‍ය පින්නතුනි අපට හිතෙන ආශ්‍රය කරනවා කියන්නේ මේ සජීව ආශ්‍රය කරනවා කියන එක නෙනේ. එහෙම නෙමෙයි පින්නතුනි මේක ඒ යහපත් කෙනෙක්ගේ පොතපතක් වුණත් වෙන පුළුවන් දේශනාවක් වෙන්නත් පුළුවන්. මිය ගිහිපු කෙනෙක්ගේ හොඳ පොතක් වුණත් අපි ඒක කිව්වොත් අපි ආශ්‍රය කළා වෙනවා. එතකොට ඇසුරු කරනවා කියන්නේ භෞතික ආශ්‍රය කිරීම නෙමෙයි ඇත්තෙන්ම. ආශ්‍රය කරනවා කියන්නේ ඒ තැනැත්තාගේ ගුණ දහම් ටික ඇසුරු කිරීම අපි. යම් කිසි කෙනෙක්ගේ ළඟ තියෙන හොඳ ගති ගුණ ටික ආශ්‍රය කිරීම ඇසුරු කිරීම කියලා කියන්නේ. දැන් නරකය ආශ්‍රය කරන්න එපා කිව්ව ගමන් එයාගෙන් අයින් වෙන කිව්ව ගමන් අපි හිතන්නේ ආගෙදර ඒ වගේ කෙනෙක්ගෙන අයින් කරන්න කියලා නේ. එහෙම එකක් නෙමෙයි වෙනතුනි. එයා ආශ්‍රය කරන්න එපා කියලා කියන්නේ එයාගේ ළඟ තියෙන ගති ගුණ ටික ආශ්‍රය කරන්න එපා කියලා කියන්නේ. ඒ පුද්ගල හිතිට කමන්නේ අපට පුළුවන් නම් අපේ ගුණ දහම් ටික එයාට දෙන්න අන්න ඒක තමයි අපේ දක්ෂතාවය. එතකොට අපට පුද්ගලෙන් අයින් කිරීම නෙමෙයි බුදුදහමේ කියන්නේ. සමහර තැන්වලදී සමාජයට විශාල හානි කරන අය ඉන්න ඔය සමාජ රජය මේ වලින් ඒගොල්ලන් ඉතින් සිරගත කිරින් ආදී කරන්න වෙනව නැතුව බෑ සමාජයට හානියක් වෙන නිසා. නමුත් මෙතෙන්ද කියන්නේ ඊට වඩා ගැඹුරු දෙයක්. අපි කොහොමද පුද්ගලයක ඇසුරක් කරන්නේ සයසුර නොකරන්නේ කියන කාරණේ. එතකොට හොඳ කෙනෙක්ගේ දේශනාවක් කොමන හෝ පොතක් පතක් සීඩී එකක් මේ වගේ දෙයකින් උනත් අපි ලෝකෙ ඉන්න හොඳම අයගේ දේවල් ටික අපි අහන්නට ඕන. අද අපි හුඟක් වාසනාවන්තයි. අපේ තාක්ෂණය අතේම තියෙනවනේ. තමන්ගේ අතේ තියෙන තමන්ගේ දුරකථනයේ ලෝකෙ ඉන්න හොඳම අයගේ දේශන ටික හොඳම අයගේ බණ ටික තමන්ට අහන්න පුළුවන්. හරියට මේ දිබ්බ චක්කු ඥානෙ දිබ්බ සෝත ඥානෙ හම්බුනා වගේ නේ. ඈත තියෙන දේවල් අහන්න පුළුවන් දකින්න පුළුවන් ඒකෙන් ප්‍රයෝජන ගන්න තමයි. ඒ වගේම කෙනෙක් මුණ ගැහුණාම පේනොත් අපි ධර්ම කාරණයක්ම අහන්න ඕනේ යකින් වෙන වෙන දේවල් නෙවෙයි. කල්යාණ මිත්‍රයෙක් සජීවි වෙන්න යකින් ප්‍රයෝජනවත් වෙන්නේ එයත් එක්ක අපි ධර්මයේ ගනුදෙනු කරොත්ින් විතරයි. නැත්නම් එයා සාමාන්‍ය කෙනෙක් වෙනවා කල්යාණ මිත්‍රයෙක් වෙන්නේ නැත්නම්. එතකොට අන්න යහන ධර්මයේ නැවත නැවතත් නුවණින් මෙනෙහි කරන විවිධ න්‍යායවලින් බලවලයක තමන්ගේම හිතින් මෙනෙහි කරනවා. ඒක බණහන වෙලාව විතරක් නෙවෙයි. පොහේ දවස් විතරක් නෙවෙයි. හැම වෙලාවෙම කොහොමද මම ටිකෙන් ටික මගේ හිතේ දුක නිදහස් වෙන්නේ? කොහොමද මගේ හිතේන කෙලෙස් ටික මම අඩු කරගන්නේ කියලා නැවත නැවතත් තමන් ගැන බලනවා. ඊළඟට ධර්මානුධර්ම ප්‍රතිපත්ති කියන්නේ ටිකෙන් ටික සමත විදර්ශනාවට යොදන කාලය වැඩි කර ගන්නට ඕන. හිත එකඟ කිරීමේ කාලය මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව, ආනාපානසති භාවනාව ආදී භාවනා කුපියෝගී කරගෙන ටිකෙන් ටික සිත එකඟ කරන්න පුළුවන් කාලය ටිකෙන් ටික වැඩි කර ගන්න ඕන. ඒ කියන්නේ වාඩි වෙලා කරන භාවනාව. හැබැයි මේ භාවනාව නිකන් මේ දර්ශනයත් එක්ක ඇති කරන්නට ඕන. බුදුහාර දේශනා කළේ ඥානතෝහං වික්‍රේ පස්සතෝ ආස්වානං කයං වදාමි නෝ අජානතෝ නෝ අපස්සතෝ කියලා. දන්න කෙනාට දකින්න කෙනාටයි මේ ධර්මෙහි පිළිපදින දෙයක් අවශ්‍ය වන්නේ කරන්න වෙන්නේ. එතකොට තමයි ආශ්‍රමයන්ගේ ෂේ වෙන්නේ කියලා. ඒ නිසා මිෂන් එක හුවා ලොකුවට වැඩ කරාටම හරියන්නේ නැහැ. තමන් කරන්නේ මොකද්ද මොන ඉලක්කයකට යන්නද තමන් මේක කරන්නේ කියලා ඒ විෂන් එක තියාගෙන තමයි කරන්න ඕන. සම්මාදිට්ඨි පුරේ ජවන් කියන්නේ මේක. නිතරම සම්මාදිට්ඨියේ පෙරමුණ යන්නට ඕන. අපි නිතරම කියන්නේ වාඩි වෙන්න භාවනා කරන්න කියලා නේ අපි කියන්නේ නේ. අපි අහන්නට ඕන ඇයි අපි භාවනා කරන්නේ? භාවනා කිරීම මොකද අපිට වෙන්නේ? අපි ඉලක්කයට යන්නේ කොහොමද? අන්නේ කරුණු ටික දැනගෙන තමයි වැඩේ පටන් ගන්න. නැත්තම් යන්නේ කොහෙද දන්නේ නැතුව පාරට බැස්ස වගේ වෙනවා. කොහේ යන්නද? ඔළුව හැරුණා තියන්න වෙන ඊට පස්සේ. එහෙම නෙවෙයි පේනතුනේ. හරියට මේ ගමන් මගේ කොහොමද තමන් රාගය දුරු කරන්නේ? කොයි මට්ටමටද මේ භාවනාවෙන් කරන්න පුළුවන්? ද්වේෂය දුරු කරන්නේ කොහොමද? ඒ අනුපිළිවෙලෙන් දැනගෙන තමයි ටිකෙන් ටික යන්නට වන්නට පස්සේ මෝහය දුරු කරන්නේ කොහොමද? ඒ රාග ද්වේෂ වල අනුසය දුරු කරන්නේ කොහොමද? ඒවත් යම්සි පමනකට හෝ දැනගෙන තමයි අපි මේ ගමන යා යුත්තේ. එතකොට මෙන්න මේ කරුණු හතරක් අවශ්‍යයි. කල්‍යාණ මිත්‍රාශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාර්ය සහ ධර්මානුධර්ම ප්‍රතිපදාව කියන එක. අපි මේ විශේෂයෙන් සාකච්ඡා කරන ධර්මය ටිකෙන් ටික ගැඹුරට යන ආකාරය. සාමාන්‍ය ලෝකයේ කෙනෙක් ගත්තොතින් පිනතුනේ ඔය මදුපිණ්ඩික කියලා සූත්‍රයක් තියෙනවා. ඔබ අහලා ඇති. ඒක සඳහන් වෙනවා අපේ ජීවිතේට මොකද වෙන්නේ කියලා. චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං. ඇසත් රූපයස් නිසා චක්කු විඥානේ හට ගන්නවා. මෙතන පේන උතන මේ ඇස කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම අවිද්‍යා සාගතව හටගන්න ඇසටයි මේ කියන්නේ. සාමාන්‍ය ඇස නෙවෙයි. ඒ ඇසින් බලනකොටම බාහිර රූපයක් තියෙනවා කියලා පේනවා. ඊට පස්සේ ස්පර්ශ වෙනවා. විඥානේ හටගත්නෝ. වේදනා හටගන්නවා. ඒ වේදනා විතරකණය කළා ඒ පිළිබඳව තෘෂ්ණා දෘෂ්ටි මාන හටගන්නවා අවසන් වෙන ජරා මරණ වලින්. ඒකේ මැදදී කොහෙවත් නවත්තන්න බෑ. ඒ මදුපිණ්ඩිකයේ සූත්‍රයේ තියෙන විදිහට කෙනෙකුට හිතෙන්න පුළුවන් ආ මං වේදනාවෙන් අවසන් වෙනවා සංහය ඇති කරගන්නේ නැහැ කියලා. පින්නොදින අවිද්‍යාවෙන් හට පටන් ගත්තොත් ඒ චිත්ත වේදිත කිහෙම ගිහිලම තමයි අවසන් වෙන්නේ. අපි සිහින් ඉඳීමෙන් අපි කරන්නේ අර යන චිත්ත වේති සංඛ්‍යාව අඩු කරන එකයි කරන්නේ. එතකොට අන්නේ කඩු කිරීමේ ප්‍රතිඵල විදියට ටිකෙන් ටික මොකද්ද වෙන්නේ? ඉන්ද්‍රිය භාවනා කියලා සූත්‍රයක් තියෙනවා. මජ්ක්‍ධිම නිකායේ අවසාන සූත්‍රය. ඒකෙන් කියනවා මේ විදියට නිතර සිහින් හිටියොත් ඇසට රූපයක් දකිනකොට ඒකෙන් ඇතිවන රාග දේශ දුරු වෙන යන ගත වෙන කාලය කොච්චරද කියලා. හරියට ඇසි පියන ගහන මොහොතකදී ඒ තියෙන අවිද්‍යාව දුරු වෙලා එයා රාග දේශ දුරු කරනවා. ඒ තරම් සිහින් යයි. කනටත් උපමාවක් තියෙනවා. අසුරු සැනක් ගහන මොහොතකදී කන අරමුණු කරගෙන ඇතිවන රාග දේශ හොගේ දුරු වෙනවා කියනවා. නාසයට උපමාවක් තියෙනවා. නෙළුම් පතක දාපු ජලයේ බිඳක් වැටෙන වගේ ඉක්මනට වැටෙන වගේ වේගයකින් නහය ආශ්‍රිත වැතිවන කෙලස් ටික දුර වෙනවා කියලා. දිවටත් උපමාවක් කියනවා. මේ උපමා ලස්සනයි. හරි තේරුම් ගන්න පුළුවන් මතක තියාගන්න පුළුවන් ඒවා මේවා. දිවට කියන්නේ දිව කෙලවට ගත්තු කෙල බිඳක් ඉවත් වෙන තරම් වේගයකින් දිව අරවිය රසයේ පිරමද ඇති වෙච්ච කැමැත්ත හෝ අකමැත්ත දුර වෙනවා කියලා. ඊට පස්සේ කියනවා ශරීරය ගැන. ශක්තිමත් පුරුෂයෙක් දිගු කලාතක් කෙටි කරන වගේ වෙලාවකදී කෙටි කරපුවත දික් කරන වගේ වෙලාවකදී ඉක්මනින්ම කැමැත්ත අකමැත්ත දුර වෙලා උපේක්ෂායි සිට පිහිටවනවා කියලා. සිතනතුමමක් කියනවා. යම් කිසි දෙයක් ගැන හිතනකොට මනාප අමනාප බවක් ප්‍රිය අප්‍රිය බවක් හට ගන්නවා නම් ඒක දුර වෙලා උපේක්ෂාවට පත් වෙන ගත වෙන කාලය කොච්චරද කියලා. කොච්චරද? ඊටාම රත් වෙච්ච ගිනියම් වෙච්ච භාජනයකට වතුර බිඳක් දානවා වගේ වෙලාවකදී ඒක නැති වෙනවා වගේ ඉක්මනටම හිතට ඇති වෙන කෙලෙස් නැති වෙනවා. මෙයා නිතර දැන් සිහින් ඉන්නේ. අපේ සාර්ථකත්වයේ කියලා කියන්නේ පින්නතුනි අනිත් ආගම් දර්ශන වලින් කියන්නේ බාහිර ලෝකෙ දිහා බලාගෙන ඉන්න කියලා කියන්නේ වෙනස් වීම. අපි ඒක අනිත් පැත්ත. අපි බලන්නේ හැට රූපයක් පේනකොට තමන්ගේ අභ්‍යන්තරයට මොකද වෙන්නේ කියලා. දැන් වෙනත් කෙනෙක්ගේ ෆෝන් එකක් රින්ස් යන පුළුවන් එකපාර අපි බලන්නේ කාගේද ෆෝන් එක කවුද මෙයා කාගේ කවුද කියලා බලන එකපාරනේ. නමුත් වෙන තුනේ ඒක නෙවෙයි අපේ වෙන්නට ඕන. මොකද වෙන්න ඕන? ඒ ෆෝන් එක රින්ස් යනකොටම තමන්ට මොකද වෙන්නේ කියලා බලන්න. එතකොට තමන් හැරෙන්නේවත් නැහැ ඒ පැත්ත බලන කාගේදවත් කියලා බලන්නවත් තමන්ට අවශ්‍යතාවයක් නැහැ. තමන් බලන්නේ මේ ෆෝන් එක යද්දී තමන්ගේ හිතට දැන් මොකද්ද වෙන්නේ? අමනාපයද්ද හිතේ ගැටුමක්ද අනුකම්පාවක්ද කේන්තියක්ද කියලා තමන්ම තමන්ගෙන බලන්න. දැන් ප්‍රශ්නේ විසඳිලා. කාටවත් දොස් කියන්න දෙයක් නැහැ. පින්නතුනි මෙන්න මේ වගේ මග පෙන්වීමක් තමයි අපිට බුදුදහමෙන් කරන්නේ. ඒතර නිතරම තමන්ගේ අභ්‍යන්තර පැත්තට හැරෙනකොට මෙන්න මේ කෙලෙස් දුරු වෙන ගතන කාලය මේ කියන්නේ. මේකට කියනවා අනුත්තර ඉන්ද්‍රිය භාවනා කියලා. මේ සම්බුද්ධ ශාසනයේ තියෙන උසස්ම ඉන්ද්‍රිය සංවර කිරීමේ ක්‍රමය. ඊළඟට තවත් පියවරක් ඉදිරියට ගිහිල්ලා කියනවා සේක ප්‍රතිපදාව කියන එකක් ඉන්ද්‍රිය භාවනා සූත්‍රයෙන්. මොකක්ද ඒ කියන්නේ? ඒ කියන්නේ සේක පුද්ගලයාට සුවන් මගේ ඉඳන් අරහන්ත මාර්ගය දක්වා එන සේක පුද්ගලෝ හත් දෙනාටත් මේ වගේ දකින අහන දේවල් වලින් ප්‍රියාප්‍රිය දේවල් ඇති වෙනකොට උට අට්ටි යති හරායති jigochati කියලා කියනවා. තමන් ලැජ්ජාවට පත් වෙනවා. අනේ මං වගේ කෙනෙකුට මේ වගේ හිතන්න හොඳ නෑ නේද කියලා. දැන් තමන් ආර්ය පුද්ගලෙක් නේද? අනේ මේ දකින්න දෙද කේන්ද ගන්න හොඳ නෑ නේද? රාගයක් ඇති කර ගන්න ඕනේ නෑ නේද කියන එක තමන්ටම තමන් ගැන බලන මට්ටමට එනවා. ඒක තවත් ඉදිරියට ගිහිල්ලා පින්නතුන ඉහළම මට්ටමක් කියනවා මොකද්ද? භාවිත ඉන්ද්‍රිය පුද්ගලයාගේ ලක්ෂණ ගැන කියනවා. ඇසට රූපයක් දැකලා ප්‍රිය රූපයක් දැකලා වුණනම් මේ මල ලස්සනයි කියලා බලන්න ඕන නම් ලස්සනයි කියලා බලන්න පුළුවන්. මේක දැන් තව මොහොතකින් පරිල යනවා කියලා බලන්න ඕන නම් එහෙම බලන්නත් පුළුවන් හොට. ඒ දෙකම දුරුකල උපේක්ෂාවෙන් මේක මෙතනම හටගෙන නිරුද්ධන ආකාරයක බලන්න පුළුවන්. සම්පූර්ණයෙන්ම තමන් කැමති විදිහට තමන් හිත වසඟ කරගෙන තියෙන. ඒ ආර්ය පුද්ගලයා. ඕනෑම සුබ දෙයක්, ඕනෑම ප්‍රියමනාප දෙයක් පිළිකුල් විදිහට මෙහි කරන්න පුළුවන්. ඕනෑම පිළිකුල් දෙයක් ලස්සන විදිහටත් මෙහි කරන්න පුළුවන්. පිළිකුල් නැති විදිහට මෙහි කරන්න පුළුවන්. පිළිකුල් බව සාන පිළිකුල් බව දෙකම දුරු කළා. සමුදේ වැය දැකලා උද්‍යබ්බේගාමී ඥාණයෙන් උපේක්ෂාටපත් වෙනත් පුළුවන්. තින්නතුනි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරේ මේ වගේ දහමක්. මේ වගේ දහමක් තියාගෙන තමයි අපි අර ප්‍රවෘත්ති බරබල දුක් විඳින්නේ නේ. අනිත් එක අඩුපාඩුකම් සාකච්ඡා කර කර අපි දුක් විඳින්නේ මේ වගේ වටිනා දහමක්. සාරාංශංගේ කලපලක්ෂයක් ඇස් ඉස් මස්ලිය දන් දීලා හොයාගත්තු මේ වගේ දර්ශනයක් තියාගෙන අපි අන්ධයෝ වගේ හිතින් දුක් විඳ විඳ මනසින් පීඩාවටපත් වෙලා අපි ඉන්නේ. පින්නදින අපි මේ ජීවිතය ලැබුවේ ජීවිත විතරක් නෙමෙයි මේ සම්බුද්ධෝත්පද කාලය මේ පරිසරයේ වටා පිටාව පහසුකම් ටික ඔබට බලන්න අද මදුරු එකකුණත් හානියක් නැහෙනේ. එතැන්මිට සමහර රටක හිටියොත් ඔබ කී වතාව කොහොම හෝ කරන්න ඕනද? මදුරු එලවන්න ඕනද? ඔබ මැස්ස එලවන්න ඕනද? ඔබට එහෙමවත් හානියක් නැති විදිහට ඔබ මේ ආරක්ෂා කරලා තියෙන්නේ වෙන දෙයක් කිසි නෙවෙයි. ඔබ අතීතයේ කරපු කුසල කර්මල ආනිසංසය මේ විඳින්නේ ඔබ. නිකන් ලැබිච්ච දේවල් නෙවෙයි මේවා. මේ පහසුකම් ටික ඔක්කොම අපට ලැබුණේ ඇයි? ඔක්කොම ටික ලැබුණේ පින්නතුනේ මේ ධර්ම මාර්ගය යන්න. අපට හැම වෙලේ හිතෙනවා දරුව හොඳ විශ්වවිද්‍යාලයකට යවලා ඒ වැඩ දෙක කරන්නේ මේ හමුනේ කියලා. ඒවත් කරන්න පින්නතුනේ. ඒවට වඩා මේ පහසුකම් ටික ඔබට අද ලැබිලා තියෙන්නේ මේ ධර්මයේ හොඳටම හැසිරෙන්න. බුදුරජාණන් වහන්සේට කරන කෘතඥතාවය ඒක. වසර 2600ක් මේ ධහම රැකගෙන ආපු ස්වාමීන් වහන්සේලාට ඔබ කරන ගෞරවය කළගුණ සැලකීමේ එක. වෙන දෙයක් උන්වහන්සේලා බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන්ට අපට ලබා දෙන්න පුළුවන් ඉහිලම ගෞරවයක් මේක. අපි මෙලොවට ජනිත කරපු අපේ අම්මට තාත්තට අපට ලබා දෙන්න පුළුවන් උපරිම ගෞරවයක් මේක. එනිසා පින්වත්නි බුදුදහම ඉතාම සරල දෙයින් ඉඳන් ටිකෙන් ටික ගැඹුරට යන මාවතක් දේශනා කරනවා. ඒක ශ්‍රද්ධාවෙන් ඉඳන් පටන් ගන්න ක්‍රමයක් පින්වත්නි. දානෙන් ඉඳන් පටන් ගන්න දෙයක්. බුදුහාඳුරන්ගේ සම්බුද්ධත්වය ගැන, උන්වහන්සේගේ දේශනාව ගැන ගෞරවයෙන් විශ්වාසයෙන් පටන් ගන්න එක අවසානයේ ප්‍රත්‍යක්ෂ කරාම යනවා. සද්ධාජාතෝ උපසංකමති. ශ්‍රද්ධාව තියෙන කෙනා මේ ධහම තෙලෙමෙනවා. උපසංකමන්තෝ පෛරපාසති. ඒ එළඹෙච්ච කෙනා කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කරනවා. පෛරපාසන්තෝ සෝතං ඕදහති. ඇසුරු කරන කෙනා කන් දෙක විවෘත කරනවා. මොකද්ද කියලා මේ කියන්නේ අහන්න. ඔහිත සෝතෝ ධම්මං සුනාති. එයා ධර්ම අහනවා. ඇසුත්වා ධම්මං ධාරේති. අහපු ධර්මයේ හිතේ හොඳට දරා ගන්නවා. දකානං ධම්මානං අත්තං උපපරික්කති. ඒ දරාගත්තු ධර්මය අර්ථය විමසල බලනවා. ටිකෙන් ටික දර්ශනේ පිරිසුදු කර කර තමා ප්‍රඥාවේ ඉහළම තලයට යනවා. අවසානට ගියාට පස්සේ පේනතුනේ අපිට කරන් තියෙන එකම දෙයයි. මොකද්ද? තමන්ගේ හිතට සිතුවිල්ලක් එනවා නම් ඒ එන හැම සිතුවිල්ලක්ම අනිත්‍ය වශයෙන් බලන්න. සිත කියන එක තනි දෙයක් නෙවෙයි. ඒ සිතත් එක්කම රූප, වේදනා, සංඥා, සංඛාර කියන තවත් ස්කන්ධ හතරක් එක්ක මේ ස්කන්ධ පංචකයම පෙරපසන වී ඒ මොහොතේ හට ගන්නවා. එතනම නිරුද්ධ වෙනවා කියලා බලන්න. අන්න ඒක බලන්න පහසු වෙන තමයි පින්නතුන් ටිකෙන් ටික සමතය වඩන්නේ අපි. මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව, ආනාපානසති භාවන මේ වඩන්නේ අර විදර්ශනාට උපකාරයක් වෙන්න. හිතෙන් කරගන්න උපකාරයක් වෙන්න තමයි සිල්වත් වෙන්නේ. ඒ සිල්වත් වීම සඳහා උපකාරයක් වෙන තමයි දන් දෙන්නේ. දන් දෙයෙන් ආදීන් කල්යාණ මිත්‍රයන්ගේ අනුශාසන ලබාගෙන ටිකෙන් ටික අපි මේ ගමන යන්නට ඕන. එකපාරම අනිත්‍ය සංඥා මෙහෙ කරන්නේ කියවට දහමට එන්න බෑ පින්නතුනි. ඒකට එන්න අර මූලික කරුණ ටික සපයාගෙන ඉන්නට ඕන. තමන්ගේ ගෙදර වැඩිහිටි අම්මා තාත්තා ඉන්නව නම්, දරුවෝ ඉන්නව නම්, සතේ සිව්පාවෙක් ඉන්නව නම්, ඒ අයට සැලකීම ඉඳන්ම ටිකෙන් ටික මේ ගුණ දහම් ටික සපුරාගෙන තමා ඉදිරියට යන ගමනේ ප්‍රතිඵලයක් තමයි මේ සාර්ථකත්වය කියලා කියන්නේ. එතකොට පින්නතුනි හැකි තාක් දුරට තමන්ගේ කය ගැන, තමන්ගේ හිත ගැන සිහියෙන් ඉන්න. මේ ඉඳීමත් එක්කම හැම සිතුවිල්ලක අනිත්‍යතාවය බලන්න තමන් දක්ෂ වෙන්න. එහෙම දකින දකින පින්නතුනි තමන්ට ඇත්තෙම මෛත්‍රී කරන්න කෙනෙක්වත් ඉතුරු වෙන්නේවත් නැහැ. මෛත්‍රී කරන්නත් ඕනේ පින්නතුනි සම්මුති සත්‍යඳගෙන ප්‍රයිමරි ටෙක්නික් එකක් විදිහට විතරයි. ඉහළට ගියාට පස්සේ අපිට ඒකවත් අවශ්‍ය නැහැ. මෛත්‍රිය වඩන්නේ බාහිර ලෝකෙ කෙනෙක් ඉන්නවා කියන සම්මුති සත්‍ය තුලින්දගෙන. පඤ්ඤා භාවනාවට යනකොට විදර්ශනාවට යනකොට අපිට එහෙම වඩන්නවත් අවශ්‍ය නැහැ පින්නතුනි. ඊටත් වඩා අපි ඉහළම තලයක ඉඳගෙන ඇතුළෙන්ම අභ්‍යන්තරයෙන්ම මේ ස්කන්ධ පංචකයේ සමුදි වේ දැකලා බාහ්‍ය රූපයක හිත බැස නොගන්නා විදියට තමා මනසින් ශක්තිමත් වෙනවා. ප්‍රඥාව තුළ නිතරම ජීවත් වෙනවා. අන්නේ ඉන්න මොහොත තුළ පින්නතුනි තමන්ගේ කයේ කොයිතරම් දැඩි අසනීපයක් තිබුණත් තමන්ට ඒ වෙලෙක දැනෙන්නේ නැහැ. තමන්ගේ වයස තමන්ට ඒ වෙලෙ හිතෙන්නේ නැහැ. තමන්ගේ මරණ දුක, ජරා දුක, ව්‍යාධි දුක සියල්ලක් මේ කොන විතරක් නෙවෙයි. අපි හරියට ඒ සිතවිල්ල සිතමින් ඉන්න වෙලාවක අපේ අවසාන සිත පහළුණොතින් අපි මරණයට පත් වෙනොතින් පින්නතුනි අපේ හිත නැවත තැනකට බැසගන්නෙත් නැහැ. ඒ පුද්ගලයාට කියනවා සමසීසී කියලා. සමසීසී කියන්නේ මොකටද? ඒ තැනැත්තාගේ මරණයත් පිරිනිවීමත් දෙකම එක විට සිදුවන කෙනෙක් බවට පත් වෙනවා. අන්න එතන දක්වාම පින්නතුනි අපි වීරියෙන් මේ ගමන යන්නට ඕන. මේකේ ප්‍රතිඵල දකින්න නම් පින්නතුනි හෙමින් ගිහිල්ල බෑ. අපි පුළුවන් තරම් මේකට වැඩිපුර කාලයක් කැප කරන්න ඕන. මේක කාලයක් කැප කිරීම හිතන්න එපා අනිත් වැඩ වලට බාධා වෙයි කියලා. මේක Tamanට බරක් වෙයි කියලා හිතන්න එපා. ධර්මයේ හැසිරීම පින්නතුනි බරක් නෙවෙයි ඇත්තටම තියෙන බරක් බිමින් තියෙන එකයි වෙන්නේ. Tamanගේ හිතට ලොකු සහනයක් ලැබෙනවා. එන්න එන්නම මානසික පීඩ අඩු වෙනවා. තමන් ඉන්න අනිත්‍යය කෙරෙහි නිතරම සුහඳව බලන්න හුරු වෙනවා. ඒ විතරක් නෙවෙයි තමන් එක එකට ඉන්න අයටත් මේ ධර්මයේ පුළුවන් තරම් දෙන්න උත්සාහ කරනවා. හැබැයි එයාගේ ළඟ ඒක සූසුකමක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන තමන්ට ශ්‍රද්ධා මාත්‍රයක් හරි ඇති වුණා නම් අනිත් කෙනාට ශ්‍රද්ධාව දෙන්න කියලා. තමන්ට මේ දුකේ හට ගැනීම නිරුද්ධ වීම චතුරාර්ය සත්‍ය ගැන පොඩ්ඩක් හරි අවබෝධයක් ඇති වුණා නම් අනිත් කෙනාටත් ඒක කියන්න කියලා. එහෙම කරන්න වෙන්නේ අනිත් කෙනාගේ ළඟ ගුණයක් තියෙන්න ඕන, ලක්ෂණයක් තියෙන්න ඕන. මොකක්ද තියෙන්නේ? මොකද තියෙන්න ඕන? ශ්‍රද්ධා. ආ, අනිත් කෙනාගේ ළඟ තියෙන්න ඕන සුවච කියන ගතිය, ඇහුම් කන් දීම කියන එක, ඇක්ටිව් ලිස්නින් කියන එක. අපි කියන දේ අහන සූදානම් වෙන ඕන එයාගේ. අනිත් මොනවන තිබ්බත් සමන්නේ, ශ්‍රද්ධාව නැතුණත් සමන්නේ. එයා අපි කියන දේ අහන සූදානම් නම් එයා ඕනම වෙලාවක අපට යා දහම තුලට ගන්න පුළුවන්, ශ්‍රද්ධාව ඇති කරන්න පුළුවන්. මේක හරියට පින්නතුනේ කවුන්සලින් වගේ වැඩක්. ක්ලයන්ට් කැමති වෙනවා. අකමැත්තෙන් දෙන්න බෑ මේක. ඒ නිසා යම් කිසි කෙනෙක් අපිත් එක්ක ඉන්න ඇයට මේ දහම දෙන්න ඕන. හැබැයි ඉතින් අපි දෙන විදියෙන් අපි දක්ෂ වෙන්න ඕනේ යාව අපට අවනත කරගන්න. එපා වෙන විදියට කියන්න හොඳ නෑ. එයාට පින්නතුන වටිනාකමක් ලබා දීලා එයාගේ තියෙන හොඳ ගති උන අගය කළා. කරුණාවෙන්, මෛත්‍රියෙන් මේක කරොත් තමයි මේක සාර්ථක වෙන්නේ. ඒ නිසා පින්නතුන ටිකෙන් ටික ශ්‍රද්ධාව පටන් ටිකෙන් ටික වැඩි වෙන ආකාරය බුදුහාමර අපට අනුපිළිවෙලින් දේශනා කළා. ඒතර ශ්‍රද්ධා ඉන්ද්‍රිය දිනු වෙනකොට මේ දුක නිදහස් වෙන මාර්ගය මේකයි කියලා විශ්වාසය ඇති වෙනකොට තමන්ගේ ආභ්‍යන්තර ලොකු වීරියක් ඇති වෙනවා. ඇයි ඇති වෙන්නේ වීරියක්? ඉක්මනටම මේ දුක ටික නිදහස් වෙනවා. නැත්නම් දරුව මැරෙනකොට, වෙන කෙනෙක් නැති වෙනකොට, අම්මා තාත්තා නැති වෙනකොට, දරුව ඈත යනකොට අඬන්න වෙන බව තමන් කලින්ම දන්නවා. ඉක්මනට මෙහෙනම් මම මේ දුක ටික නිදහස් වෙන්න ඕන කියලා දැඩි වීරියක් හට ගන්නවා. ඒ වීරිය කියනවා මේ හැම මස් සම් නහර පසාරු කරගෙන ගිහිල්ලා ඇට ඇට මිදුළු තුරට කිඳාගෙන ගිහිල්ලා මේ වීරිය ඇති වෙනවා කියලා. ඒ වීරියත් එක්කම මේ සතිපට්ඨාන තුල යෙදෙන සතිය ඇති වෙනවා. හිත සමාධිමත් වෙනවා. සමාහිතෝ භික්ඛු යථා භූතං භජනාති කියපු ආකාරයට සමාධිමත් වෙච්ච හිතින් තමාර කලින් සූත්‍රේ මේ ආනෙන් දන්න නිසා ඉක්මනට මේක අනිත්‍ය වශයෙන් බලන්න. මෙන්න මේ ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම තමයි අපේ ජීවිතයේ සැබෑ ආරක්ෂකයන්. දුගතියට නොවන විදියටත් අනිත්‍යයෙන් එන දුක්ඛම් කටරොඩ එක නොවන විදියටත් අපිව ආරක්ෂා කරන මුරබටියන් පස් දිනක් වගේ පිනතනි මේ පස් දිනා කියලා කියන. විශේෂයෙන්ම ශ්‍රද්ධාව කියන එක. දවසට වැඩිපුරම වාර ගණනක් Tamanට බුදුරජාණන් වහන්සේ සිහිපත් වෙන්නට ඕන. දවසට වැඩිපුර කාලයක් ධර්මයේ කාරණා මතක් වෙන්නට ඕන තමයි. දවසට වැඩිපුර කාලයක් සංඝ රත්නේ මතක් වෙන්නට ඕන. මෙන්න මේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන Tamanට දිනපතා වැඩිපුර වේලාවක් මතක් වෙනවා කියන මොකද්ද? Taman අර ගඟේ ගහ ගඟ පැත්තට නැවිලා ඉන්න වගේ Taman ඉන්නේ. ඕනෑම වෙලාවක Taman වීසෙක අතේ තියාගෙන ඉන්නේ. මේක එක්ස්පයර් වෙනකොටම ඊළඟ වීසෙක රිනියු කරගෙන Taman ඉන්නේ බය වෙනද යන්නේ. ඒ කියන්නේ සුගතියට යන්නට හොඳ තැනකට යන්නට Taman අවශ්‍ය පරිසරය සකස් කළගෙන්නේ. ඇත්තෙන්ම සෝවාන්ීමේද සකදාගාමීමේද කියන එක නෙවෙයි වැදගත් වෙන්නේ ඇත්තෙන්ම. වැදගත් වෙන්නේ Taman කොච්චර සක්කාය දිටිය Tamanගේ අඩු වෙනවද කියන කාරණය. සමහර විට සමහර කෙනෙක් සෝවාන්ලා කියලා කියන හැබැයි සක්කාය දිටිය තියාගෙන ඉන්නවා. ඒ නිසා ඇත්තෙන්ම අපි පේනතුනේ අපි උත්සාහ කරන්න ඕන සෝවාන් වෙන නෙවෙයි. අපි උත්සාහ කරනවා සක්කාය දිටිය දුරු කරන්න. සක්කාය දිටිය දුරු කරපුව කෙනාට කියන වචනයක් මිසක් සෝවාන් කියන එක සෝවාන් වෙච්ච කෙනාගේ සක්කාය දිටිය දුරු වෙන කියන කතාවක් කියන්නේ නැහැ. එහෙම නැතුනොත් පේනතුනේ අපි සෝවාන් වෙන්න යනවා අපි සක්කාය දිටිය තියාගෙන. එහෙම වෙන්න බෑ අපි. පින්නොතනි මෙන්න මේ ධර්ම මාර්ගයේ ටිකෙන් ටික ඉදිරියට ගියාන පස්සේ බුදුහාමරෝ ඊටම ලස්සන සූත්‍රයක් දේශනා කරනවා කිංසුකෝපම කියලා සූත්‍රයක්. කලින් අහලත් ඇති මම හිතන්නේ අපි පිටින් වෙට කියලා තියෙන මේක. අර නගරයක් ගැන නගරයේ දොරටු හයක් තියෙනවා. එක්තරා දූත යුවලක් මේ පාරකින් ගිහිල්ලා දොරට හිමියාගෙන් ඇතුළ නගර මැදට ගිහිල්ලා පණිවිඩයක් දෙන කතාවක් කියනවනේ. එතකොට අපේ යම් කිසි අරමුණක් එනවා නම් ඒ අරමුණ සමද විදර්ශනාවත් එක්කනම් තමන් ඉන්නේ. ඒ අරමුණ සතියෙන් අරගෙන විඥාණයට ගිහිලා දීලා ඒ විඥානයේ දැකපු දේ දැකීම මාත්‍රයම නිරුද්ධ කරනවා. ඒ දැකපු දේ අල්ලන්න බලාගෙන වෙන ඉරියව්වකට වෙන ආයතනයකට පවරන්නේ නැහැ. ඒ කියන්නේ දිත්තේ දිත්ත මත්තන් කියන කතාව. දැන් අපි හිතන්නේ ඇහෙන් දකින එක කණෙන් අහන්නත් පුළුවන් නාසයෙන් ගඳ සුවඳ බලන්නත් පුළුවන් අතින් අල්ලන්නත් පුළුවන් කියලානේ. ඇහෙන් දකින එක පින්නතුනේ ඇහැට විතරයි අරමුණු වෙන්නේ. අල්ලනකොට අල්ලන්නේ අපේ සතර මහා භූත රූප වලින් දෙයක්. අනිත් ආයතනත් ලක්ෂණ එහෙම. අපි ඇහැට දකින දේ ඒක වර්ණ රූපේ විතරයි අපිට පේන්නේ. ඇහැට දකින දේ ඇහැට එනවා නම් මෙතෙන්ට ගෑවෙනවා නම් එහෙනම් ඒක කය මිසක් ඇහැ නෙවෙයි. කයට දැන්නකොට ඒක එහෙනම් දැන් ගින්දරක් නම් පිච්චෙනවනේ. දැන් අපිට ඈත ගින්දරක් කියනකොට හැපිච්චෙන්නේ නැහැ. ඒක වර්ණ රූපේ විතරයි අපි ගන්නෙ. හැබැයි ලං වුණොත් ඉතින් පිච්චෙන්නේ. එතකොට අපට කයට ඒක සම්බන්ධ වෙන්නේ. පින්නොතනි මෙන්න මේ වගේ මේ කිංසුකොම සූත්‍රය කියන්නේ අපි යම් කිසි ආයතනයක යමක් ගත්තොත් ඒ ආයතනය තුළදීම නිරුද්ධ කරන්න. එතකොට අපි බාහිර ලෝකෙට අපි අපේ විඥානය ඇදගෙන යන්නේ නැහැ. ඒ සඳහා අපි නිතරම සමදී දර්ශනා දෙක පුරුදු කරමින් නිතර සිහියෙන් ඉන්නට ඕන. එහෙම නැත්නම් ඇසෙන් දකින රූපය අල්ලන්න පුළුවන් කියන අවිද්‍යාවටපත් වුණොත් අර නගරෙහි නගර මැද හතර මං හන්දියේ නගර හිමියා නැමැති විඥානය එළියට අරගෙන යනවා. නගරේ මැදම තියන්නේ නැහැ. එළියට අරන් ගියොත් මොකද වෙන්නේ? ඒ වන්නේ තෑගිටි හුත් දීලා තමයි. මොනවද තෑගි? ජරා මරණ ව්‍යාධි ප්‍රිය විප්‍රයෝග තෑගිටි හුත් දීලා තමයි එවන්නේ. එවන්නේ නැහැ එහෙම තියාගෙන ඊට පස්සේ. පින්නොතුනි මෙන්න මේ වගේ දහමක් අපට දේශනා කරලා තිනවා. ඔබ දක්ෂයි කියලා කියන්නේ ඔබ පාස් වෙච්ච විභාග වලින් නෙවෙයි. ඔබ මාසික ගන්න වැටුපෙන් නෙවෙයි, ඔබේ ගෙදර විශාලත්වයෙන් නෙවෙයි, ඔබේ දරුවෝ ගිහපු විශ්වවිද්‍යාලයෙන් නෙවෙයි ඔබේ දක්ෂතාවය තීරණය කරන්නේ. ඔබේ දක්ෂතාවයේ තීරණය කෙරෙන්නේ මෙන්න මේ දුකේ හට ගැනීම, නිරුද්ධ වීම තත්ත්වය බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරය දැකලා, අන්න ඒ දුකෙන් නිදහස් වෙන විදියට අපේ දර්ශනයේ චර්යාව වෙනස් කර ගැනීම මතමයි අපේ දක්ෂතාවයේ තීරණය වෙන්නේ. ඒ සඳහා පින්නොතන විශේෂයෙන් කරණිමෙත සූත්‍රයේ තියෙන ගුණාංග ටික පුළුවන් තරම් තමන්ගේ ජීවිතය ඇති කරගන්න. ඒ වගේම තමන් කරන හැම දෙයක්ම තෘෂ්ණා දෘෂ්ටිමාන අඩු කරන අදහසින් තමන් කරන්නේ මොනවා කළාද? සාමාන්‍ය ලොකු දේවල් විතරක් නෙමෙයි, ඇඳුමක් ඇඳලත් තමන් හිතන්නේ මේකෙන් මගේ තෘෂ්ණා වැඩි වෙනවද අඩු වෙනවද කියලා තමන් බලන්න. මේකෙන් මගේ සැකයදිටි අඩු වෙනවද වැඩි වෙනවද කියලා බලන්න. මේකෙන් මගේ මාන්නය අඩු වෙනවද වැඩි වෙනවද කියලා බලන්න. දරුවෙකුට උගන්වනකොටත් බලන්න ඕක. දරුවට උගන්වන ඉවරලා මගේ මාන්නය වැඩි වුණාද අඩු වුණාද කියලා බලන්න. මගේ සැකයදිටි වැඩි වුණාද අඩු වුණාද කියලා බලන්න. හැම දෙයකම පිනතුනේ මේක අපට අදාළ කරගන්න පුළුවන්. ඒ නිසා මේ කල්යාණ මිත්‍රාස්යෙන් සද්ධර්ම ශ්‍රවණය කරනකොට ශ්‍රද්ධාව ඇති වෙනවා. ශ්‍රද්ධාව ඇති වෙනකොට යෝනිසෝ මනසිකාරය එනවා. යෝනිසෝ මනසිකාරය එනකොට සති සම්පජඤ්ඤය එනවා. ඊට පස්සේ ඉන්ද්‍රිය සංවරය එනවා. ඊට පස්සේ ත්‍රිවිධ සුචිරිතය එනවා. ඊළඟට සතර සතිපට්ඨානය තුළට එනවා. සතර සතිපට්ඨානය තුළ බොජ්ජංග වඩාගෙන විද්‍යා යුක්තිය කරා ක්‍රමයෙන් යන අනුපිළිවෙලින් තියෙන අර සාගරයේ ටිකෙන් ටික ගැඹුරට වගේ ටිකෙන් ටික ගැඹුරට යන ධමයක් තමයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ. ඒ ධම අපි මේ ලබන්නේ අතීතයේ කළා වූ මහා කුසලේ කානිසංශයක් විදියට. ඒ කුසලේ හැමදාම අපිට තියෙන්නේ ගත වෙන මොහොතක් පාසාම මේ ගෞතම සම්බුද්ධ ශාසනය අපට අහිමි වෙමින් තියෙනවා. කොරලෝසේ හැම තත්ත්වයක් පාසාම කියන්නේ ඔබට මේ ධර්මය පිළිපදින්නට අහන්නට තියෙන අවස්ථාව සත්පරයකින් ඔබට අඩු වුණා කියන කාරණය කියන. ඒ නිසා හැම මොහොතකම සිහියෙන් ඉන්න, හැම වෙලාවෙම කාලයෙන් ප්‍රයෝජන ගන්න, යම් කිසි වැඩක් කළා ඉවර වෙලා සතුටු වෙන්න යන්න එපා. වැඩේ කරද්දිම සිහියෙන් ඕනින් ඒ වැඩේ තුළම සතුටු වෙන්න. අපි බොහෝ දෙනෙක් කියන්නේ වැඩක් කළා ඉවර වෙලා සන්තෝෂ වෙන නේද? මේ වැඩේ කළේ වුණාට පස්සේ මට නිදහස් කියලා හිතන් ඉන්නේ නේ. වාහනයක හැතැම් 50ක් යනවා නම් 50 ගල ඉවර වුණාට පස්සේ සතුට තියෙන කියලා අපි වේගෙන් යන්නේ ඒකයි. පින්නතුනේ වැඩක් කළා ඉවර වෙලා සතුට විඳින්න යනවා නම් අපි කවදාවත් සතුට විඳින අය නෙවෙයි, සතුට හොයන අය විතරයි. සතුට විඳින්නේ පින්නතුනේ මේ මොහොත තුළ. මේ මොහොතේ තමන් කරන දේ තුළ උපරිම සිහියෙන්, මෛත්‍රියෙන්, නුවණින් ඉන්න ඒ තරමට තමන්ට ජීවිතයේ සතුට ලැබෙනවා. ඒ තරමට තමන් දුකෙන් නිදහස් වෙනවා. එතන අප්‍රමාදීව කටයුතු කරන්නට ඔබට ශක්තිය, ධෛර්යය, නිරෝගී භාවය, දිගාචර සම්පන්න සේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පින්නතුණු තාමක තහන තියෙන්නේ. නිරවුල් නැතිවම හිතෙනවා. ඉතින් ඔබ වහන්සේට අපදමයෙන් දීගස් ප්‍රාර්ථනා කරනවා සුඛාන්තය ප්‍රාර්ථනා කරනවා නිරන්තර කටයුතු ධර්ම නිහිරට බෞද්ධයෙන්ද මනවාසනා ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අපි ගාථා දෙකක බෞද්ධයෙන් සිත් ප්‍රාර්ථනා කරනවා සීලවන්තයන් ගුණවන්තයන් දුන්නක් වෙනකන් නමස්කාරම් දුර්ලභේන මයා ලබ්ධම් බුද්ධ බුතානම මහතු සාරිපුත්තාදි තේරානම් ආගතම් පරිපාටියම් සද්දා සීලං දයාවාස බුද්ධ බුතං නම මහතු හඳයි තෙරුවන් සරණයි. ඉතින් විශේෂයෙන් අපි සඳහන් කළේ මේ ධර්ම දේශනාවේ සමස්තය විදියට හැකිදා ශ්‍රද්ධාව දිනු වෙන විදියට ඉන්න, හැකිතා දුරට ඉන්ද්‍රිය ධර්ම දිනු කරගන්න, හැකිතා දුරට මෛත්‍රිය දිනු කරන්න කියන කාරණේයි අපි මේදී සඳහන් කළේ. වැඩිපුර වාර ගණනක් මේ නිවසේ ඉන්න අය, මේ නගරේ, මේ කවුන්ටියේ, මේ ස්ටේට් එකේ, මේ රටේ, මේ ප්ලැනට් එකේ, මේ සෝලාර් සිස්ටම් එකේ, මේ ගැලැක්සියේ, මේ යුනිවර්ස් එකේ කියලා මුළු විශ්වයටම හැකිතා මෛත්‍රී පතුරවමින් වාසය කරන්න. උදෑසන අවදිච්ච මොහොතේම අද දින මට හමු වෙන හැම දෙනාම සුවපත් වේවා කියලා හිතන්න. රාත්‍රියේ නිින්දට යනකොට අද මට හමු වෙච්ච හැම දෙනාම සුවපත් වේවා කියලා සම්පූර්ණයෙන්ම මනස නිරෝල් කරගෙන රාත්‍රියින් නිදියන්න. ඒත් එක තමයි ජීවිතේ ලොකු වෙනසක් වෙනවා. ඉතින් එහෙම කටයුතු කළා. විශේෂම දේ තමයි බුදුදහමේ හැටියට නිතර අනිත්‍යතාවය මෙනෙහි කරන කාලේ වැඩි කරන්න. බුදුහාම දේශනා කරනවා මෛත්‍රී භාවනා වැඩිමඩත් වඩා අනිසංසදායි අසුරු සැනක් ගන්න මොහොතක් අනිත්‍ය සංඥාව මෙනෙහි කිරීම කියලා. මොකද අනිත්‍ය කියලා කියන්නේ පෙර නොතිබී හටගත්ත හේතු නිසා හේතු නිරුද්ධ වීමෙන් එතනම නිරුද්ධ වෙනවා කියන කාරණය. එනිසා හේතු ඇති කලින් හටගත්තා හේතු නිරුද්ධ වීමෙන් එතනම නිරුද්ධ වෙනවා කියන කාරණයයි අනිත්‍යතාවය කියලා කියන්නේ. එහෙම නැතුව වෙනස් වීම විතරක් නෙවෙයි, කැඩෙන බිඳෙන කියන කතාව විතරක් නෙවෙයි. කැඩෙන බිඳෙනව කියන කතාව ඉම්පර්මනන්ස් කියන එක නෙවෙයි, ඒක චේන්ජින් කියන එක. බුදුහාර අවබෝධ කරගත්තේ චේන්ජින් එක නෙවෙයි, ඉම්පර්මනන්ස් එක. අපි අනිත්‍යතාවය කියව ගමම් අපි කියන්නේ වෙනස් වෙනවා, කැඩෙන බිඳෙනව කියලා. ඒක ඉම්පර්මනන්ස් නෙවෙයි, ඒක චේන්ජින් එක. චේන්ජින් එක විද්‍යාඥයෙකුට තව අවබෝධ කරගන්න පුළුවන්. දැන් මේ ගොඩ නැගිලා කැඩිලා යනවා, මං වයසට යනවා, මරණයට පස්සෙල මේක ආදාහනය කරනවා, අලුට එක ගිහිලා ගංගක පා ගන්නවා, ඒ කතා ඔක්කොම විපරිණාමය, චේන්ජින් එක. නමුත් අනිත්‍යතාවය කියන එකට වඩා ගැඹුරු දෙයක් හේතු ඇති කලෙ හටගත්තා එතනම නිරුද්ධ වෙනවා කියන කතාව. දැන් බලන්න, දැන් මේ ශබ්දය කියන එක, මේ ශබ්දයේ කලින් නොතිබිච්ච ශබ්දයක් හේතු ටික නිසා හටගත්තා, හේතු නැතිනොට එතනම නිරුද්ධ වුණා කියන කාරණය. හේතුම් පටිච්ච සම්භෝතං හේතු මංගා නිරුද්ධති. ඔව්, ඒක තමයි බුදුහාම දේශනා කළේ. හේතුලෙන් හටගත්තු ඵලය හේතුට අයිති නැහැ. ඇඟිලි නිසා මේ ශබ්දය හටගත්තට ඇඟිලිවට මේ ශබ්දය අයිති නැහැ. දැන් මේ ඇඟිල්ල වයසට යනවා, කැඩෙනවා, බිඳෙනවා කියන එක තේරුම් ගන්න පුළුවන්. මේ ශබ්දය ටික වෙලාවකින් නොඇසී යනවා කියන එක තේරුම් ගන්න පුළුවන්. ඒක නෙවෙයි බුදුහාමරණ කියන බලාපොරොත්තු වෙන්නේ. බුදුහාම දේශනා කළේ මේ හේතු රාශියකින් මේ සිද්ධිය කඩ ගන්නවා, ඒක එතනම නිරුද්ධ වෙනවා කියන කාරණය. ඒ දේ තමයි තේරුම් ගන්නට ඕනේ. ඒ දේ තේරුම් ගන්නකොට අපට ඇලෙන දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. දැන් අපි කෙනෙක් බනිනකොට හිතන්නේ මෙයා මට බැන්නේ නැහැ කියලා නේ. ඒත් මේ රූපෙ නිසා එහාට හටගත්තට මේ රූපෙට එහාට ආйти නැහැ. සම්මුති සත්‍ය අනුව හරියට බැනොත් යාට හිර යන්න වෙනවා, නැත්නම් ගුටි ගන්න වෙනවා. නමුත් පරමාර්ථයට ගියාට පස්සේ මේ හේතුව නිසා හටගත්තු ඵලය හේතුවට නැවත බඳින්න බෑ. ඔව්, හේතුවට අයිති නෑ ඒක. ඒ දර්ශනයෙන් හිටියොත් අපට බාහිර පුද්ගලය දියාගෙන අපිට ඇලෙන්නවත් ගැටෙන්නවත් හේතුවක් නෑ. එතනම දුක නිදහස් වෙනවා තමයි. ତොර මේ දර්ශනය තමයි බුදුහාඳුරෝ මහා කරුණාවෙන්, මහා ප්‍රඥාවෙන් අවබෝධ කරගෙන මහා කරුණාවෙන් ලෝකෙට දේශනා කළේ මේ යථාර්ථය. මේ යථාර්ථය ප්‍රත්‍යක්ෂ කරගන්නට අපි උපරිම ලෙස අපේ ජීවිත කැප කරමු. ඒ සඳහා ඔබට නිදුක් නිරෝගී සම්පන්නිය, දිගාසිරි සම්පන්නිය සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. දුක්ඛං පත්තාච නින්දුක්ඛං භයං පත්තාච නිබ්බයා ශෝකං පත්තාච නිස්සෝකං හොන්තු සම්බේ පිපානිනෝ